2015 වසරේ කොළොස්වැනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. නිහඬ බව පිළිබඳව ඉගෙන ගන්න වැය කරන වචන සමුදායක් තමයි අපේ දේශනාවන් තුළ තිබෙන්නේ. ඒක හොඳින් ඔබටත් හැකිනම් ඔබ කියවලා එවැගේම සිතලා ඒක වචනයම් හොඳින් අසා ගන්න, එහෙම නැත්නම් මතකේ තබාගෙන තේරුම් අරගන්න. කුමද්ද දේශනා කළේ? නිහන බව පිළිබඳව දැනගන්න දේශනා කරන වචන සමුදායක් තමයි මේ භාවනා වැඩසටහන තුළ තිබෙන්නේ. එහි අරුත හොඳින් තමන්ගේ ඇඟට දනවා ගන්න. නිහඬ බව ගැන පෙන්වා දෙන්න තමයි මේ හඬ අවදි කරන්නේ. අපි මතු පිටින් නිහඬ වුණාට කිසි විටක අධ්‍යාත්මිකව නිහඬ වෙනවද? නිහඬ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අධ්‍යාත්මිකව නිහඬ වෙන්න උත්සාහ කරන්නේ. අපි මේ හැම වචනයක්ම රස විඳින්න ඕන. ඒ රස විඳින විට තමයි මේ වචනේ තියෙන අරුත් අපිට දැනෙන්නේ. දැන් වෙළඳ පොලේ තියෙන අඹ ගෙඩි දිහා බලාගෙන ගියාට බඩ පිරෙනවද රස දැනෙනවද? බඩ පිරෙන්නේත් නැහැ, රස දැනෙන්නේත් නැහැ. නමුත් අපි හැම තැනින්ම අඹ කෑල්ලක් අනුභව කරනවා නම් අපිට ඒ තියෙන අඹ ගොඩෙහි රසය කියන්න පුළුවන්. ඒ වගේම බඩත් පිරෙනවා. ඒ වගේ මේ ධර්මයේ රස බලන්න ඕන. රස බලන තැන තමයි බඩ පිරෙන්නේ. පැහැදිලිනේ? නිකම්ම අසාගෙන සිටීම කියන්නේ හරියට අර වෙළඳ පොලේ අඹ ගෙඩි බලාගෙන යනවා වගේ වැඩක්. හේන් නොනවති යා රස බලන කෙනෙක් වෙන්න ඕන. ඒ රස බලන කෙනාට තමයි ධර්මය මුණ ගැහෙන්නේ. ඔබ ධර්මය හොයන කෙනෙක්ද, ආත්ම ගවේෂණය කරන කෙනෙක්ද? මා ඔබගෙන් අසන ප්‍රශ්නය නම්, ඔබ ධර්මය හොයන කෙනෙක්ද, ආත්ම ගවේෂණය කරන කෙනෙක්ද? කවුද ඔබ? නැවත කිව්වොත් ධර්මය හොයනවා කියලා කියන්නේත් ආත්ම ගවේෂණය කරනවා කියලා කියන්නේත් දෙකම එකයි. දෙකම එකයි. දෙකක් නෙමෙයි. ධර්මය සොයනවායි කියලා කියන්නේම ආත්ම ගවේෂණය කරනවායි කියන එකම තමයි. ආත්ම ගවේෂණයකින් තොරව ධර්මයක් නැත. ඒ වගේම ආත්ම ගවේෂණය කරනවා කියලා කියන්නේ ධර්මය සෙවීමමයි. ඔබේ සිත ඔබ පිරිසිදු කරගෙන ඔබම දැකීමයි මෙහි තිබෙන්නේ. එහෙම නැතුව පිරිසිදු බව අපිට වෙන කොහෙවත් ගේන්න පුළුවන් කමක් නැහැ. අපේ මෑඳුම අපි පිරිසුදු කර ගැනීමයි කරන්නේ. ගොඩාක් අය පිරිසුදු කරනවයි කියලා කරන්නේ චූලපන්තක හාමුදුරුවන්ගේ වැඩේ. පිරිසිදු වේවා පිරිසිදු වේවා කිය කියා අපිරිසිදු කරනවා. එමේ චූලපන්තක හාමුදුරුවන්ගේ කතාව මම සිය වතාවකට වැඩි අරගෙන ඇති. ඒ සිය වතාවෙම අලුත් පැතිකඩක් ඔබට ගෙනහැර දක්වලත් ඇති. මේක පැතිකඩක්. මොනවද කරන්නේ? පිරිසිදු වේවා කියමින් සිදු කරන්නේ අපිරිසිදු කරන එක. සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවත් එහෙමයි. සැප විඳින්න කිය කියා මිනිස්සු විඳින්නේ දුක. හැමෝම සැප විඳින්න උත්සාහ කරන දුක විඳිනවා. සැප විඳින්න උත්සාහ කරන දුක විඳිනවා. පිරිසිදු වේවා කියමින් අපිරිසිදු කරනවා. කුමක්ද කරන්නේ? පිරිසිදු වේවා කියමින් අපිරිසිදු කරනවා. ඔබත් මේ මොහොතේදී කරමින් දැන් සිටිනවා මනස තුල. ඔබ හඳුනාගත්තේ නැති වුණාද? ඔබත් මේ දැන් ඒ වැරද්ද කරමින් සිටිනවා. පිරිසිදු වේවා කියමින් අපිරිසිදු කරමින් සිටිනවා. හොඳින් බලන්න. ඒ තමා තුල ඇති වැරද්ද තදින් තේරුම් යන්ට ඕන. හොඳින්ම අවබෝධ වෙන්න ඕන. ලෝකෙ කිසි කෙනෙක් අපිරිසුදු වෙන්න කැමති නැහැ. අපිරිසුදු කරගන්න කැමතිත් නැහැ. නමුත් වෙන්නේ කුමක්ද? පිරිසිදු වෙන්න කියලා ගන්න ක්‍රියාමාර්ග තුල නොදැනුවත්වම අනවබෝධය නිසා සිදු වෙනවා අපිරිසිදු බව. පිරිසිදුකම පවත්ව ගන්න පුළුවන්කම තිබෙන්නේ ස්වභාවිකව සිටීමෙන් පමණයි. දැන් චූලපන්තක හාමුදුරුවන්ගේ රෙදි කෑල්ල අපිරිසුදු වෙන්නේ නැහැ. ඔහු අපිරිසුදු වේවා කියමින් පිරිමැද්දේ නැත්තම් පිරිසුදු රෙදි කඩ. දැන් බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ පිරිසිදු රෙදි කඩ. හැබැයි මේ බණපදේ නම් බොහොම පොඩි. බොහොම අනේ අපි දන්න බණපදයක් නේ කියලාත් කියන්නේ. මේ බණපදේ මම හිතන්නේ මේ 10 පංගුවක්වත් දන්නවා කියලා. ඔබ අප මොකද රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන ධර්මයක් එහි පවතින්නේ. මේ පොඩි කාරණයක් නෙමෙයි. ඉතින් අපේ මේ පින්නතුන් කියනවනම් අනේ මං ඒ බණපදේ දන්නවා, ඒ කතාව දන්නවා, ඒකේ තේරුමත් මම දන්නවා කියලා. ඒක මහා හරි අඥාන දැනුමක්. ඒක තව අඥානයේගේ අන්ධ විශ්වාසයක් තියෙන කෙනෙක්ගේ පුංචි විග්‍රහයක් විතරයි ඒක. නමුත් එහි රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන ධර්මයක් තියෙනවා. එසා හොඳින් විමසා බලන්න. පිරිසිදු රෙදි කඩක් ලබා දෙන්නේ පිරිසිදු කරන්ට කියලා පිරිමැන්දා. පිරිමදින විට ක්‍රියාවනේ තියෙන්නේ නේද? ක්‍රියාවෙන් ස්පර්ශ කරන්නේ කුමක්ද? රෙදි කඩ. රෙදි කඩ යනු කුමක්ද? ඔබේ සිත, ඔබේ මනස. රෙදි කඩ කියන්නේ ඔබේ මනස, ඔබගේ කැමැත්ත, එහෙම නැත්නම් තණ්හාව, තෘෂ්ණාව, ආශාව කියන දේවල් තමයි අර අත්ලෙහින් ස්පර්ශ කරනවා. අතින් ස්පර්ශ කරනවා රෙදි කඩ. මේ ස්පර්ශ කරන හැම මොහොතකම අර අත්ලෙහි ඇති ක්‍රියාකාරකම නැමැති පුජ්‍යලයා, පුජ්‍යල ක්‍රියාකාරකම හේතු කරන කොටගෙන ප්‍රභාස්වර මනස කිලිට වෙනවා. හැබැයි මේ පිරිමදින්නේ අපිරිසුදු වේවා කියලා නෙමෙයි. ඔව්, රජෝහරණං දුහුවිලි කිලිටි නැති වේවා, දුහුවිලි කිලිටි නැති වේවා, අපිරිසුදු දේවා පිරිසුදු වේවා කියලා. නමුත් පිරිසිදුම රෙදි කඩ මොහොතින් මොහොත අපිරිසුදු වුණා. ඔබේ සිතත් සැප විඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙල ඒහා සමානයි. ප්‍රභාස්වර සිතක් තියෙනවා. ඒ ප්‍රභාස්වර තිත ශ්‍රේෂ්ඨත්වයට, ජීෂ්ඨත්වයට, විශිෂ්ටත්වයට පමුණුවන්ට කියලා ඔබ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරන තැන අපිරිසුදු වෙනවා. දැන් කවුරුත් බලන්න මේ සමාජයේ නිලය, ධනය, බලය, ප්‍රසිද්ධිය, මේ හැම දෙයක්ම දරන්න උත්සාහ කරන්නේ, ලබා ගන්න උත්සාහ කරන්නේ වඩා සැපයෙන් සහ ජේෂ්ඨත්වයෙන්, විශිෂ්ටත්වයෙන් අග්‍ර වූ කෙනෙක් බවට පත්වන්නට නොවේද? පත්වන්නටයි. නමුත් එයින් සිදුවෙලා තියෙන ප්‍රායෝගික ඇත්ත ඔවුන්ගේ ජීවිතයේ දිහා බැලුවහම අපිට පේන දේ තමයි මානසික සහනය නෑ, කායික විවේකය නෑ, හිතේ සංසුන්කම ආදී කොට මේ තියෙන සහනශීලී තත්ත්වයන් කිසිවක් නැති වෙලා තියෙනවා. බලාපොරොත්තු වන්නේ පිරිසුදු බව. එහෙම නැත්තම් ජේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, ප්‍රබුද්ධත්වය, උදාරත්වය බලාපොරොත්තු වෙන අවසානයේ කිලිටි ගොඩක් පමණයි ඉතුරු වෙන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? අපේ මනස අපි කිලිටි නොකර සිටිය යුතුයි. රෙදි කඩ කිලිටි නොකර සිටිය යුතුයි. ඔබේ සැප විඳීමේ, පවිත්‍ර කිරීමේ කැමැත්ත හේවත් ජේෂ්ඨත්වයට, විශිෂ්ටත්වයට පත්වීමට අවශ්‍ය කරන අවශ්‍යතාවය හේවත් කර්මය, ක්‍රියාව, පුජ්‍යල ක්‍රියාව නැමැති අත්ලෙන් තමන්ගේ හිත පිරිමදිනවා. තණ්හාවෙන් සිත පිරිමදිනවා. හිත අපිරිසුදු වෙනවා. ඒ ක්‍රියාව නතර කරන්න, අවබෝධයෙන් නතර කරන්න. මනාව ඒ ධර්ම කරුණු තේරුම් ගන්න. නිතරම ඔබේ ජීවිතයේ සටන්කාමී බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට කියනවා තණ්හාව කියලා. තණ්හා වර්ග ගානක් තියෙනවනේ නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කැමැත්තෙන්, අකමැත්තෙන් මධ්‍යස්ථ භවෙන් හට ගන්නා වූ තණ්හාව. මම කැමති පරිදි පවතිය යුතුයි කියලා හිතන තණ්හාව. අනිත් අය කැමති පරිදි ඉඩ දීමත් නෙමෙයි, තමන් කැමති පරිදි පවත්වීමත් නොවේ. ලෝකය කැමති පරිදි සිදුවන්නට ඉඩහැරීමත් නොවේ. එහෙම නැත්නම් බ්‍රහ්මයාගේ, දෙවියන්ගේ කැමැත්තට සියල්ල සිදුවන්නට ඉඩහැරීමත් නොවේ. තමන්ගේ කැමැත්තට පාලනය කිරීමත් නොවේ. ස්වභාව ධර්මයේ කැමැත්තට සියල්ල සිදුවන්නට ඉඩහැරීමත් නොවේ. තමන්ගේ කැමැත්තට පාලනය කිරීමත් නොවේ. ඇස නතර විය යුතුයි, කන නතර විය යුතුයි, නාසය නතර විය යුතුයි, දිව නතර විය යුතුයි, ගත නතර විය යුතුයි, සිත නතර විය යුතුයි, චක්කු විඥානය නතර විය යුතුයි, සෝත විඥානය නතර විය යුතුයි, ඝාන විඥානය නතර විය යුතුයි, චිව්වා විඤ්ඤාණය නතර විය යුතුයි, කාය විඤ්ඤාණය නතර විය යුතුයි, මනෝ විඤ්ඤාණය නතර විය යුතුයි. රූපය නතර විය යුතුයි, වේදනාව නතර විය යුතුයි, සංඥාව නතර විය යුතුයි, සංඛාරය නතර විය යුතුයි, විඥානය නතර විය යුතුයි, එසේත් නැත්නම් නිරෝධ විය යුතුයි. එවිට චිත්ත විවේකය ඇති වේවි. චිත්ත විවේකය ඇති වේවි. කාය විවේකය ඇති වේවි. ඒ ස්වභාවිකව සිදුවන සංසිඳීමක් විය යුතුයි, නතරවීමක් විය යුතුයි, නතර කිරීමක් වෙන්න බෑ. පුජ්‍යල ක්‍රියාකාරකමින් ලෝකෙ නිවන් දකින්න උත්සාහ කළා ඒ කිසි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් ලැබුණේ නෑ. ඒකට කියනෝ අනුසෝතගාමී ප්‍රතිපදා කියලා. පුජ්‍යලත්වයේ මුල් කරගෙන ක්‍රියා කරන හැම ක්‍රියාදාමයක්ම අනුසෝත ග්‍රාමී ප්‍රතිපදා. කුමක් අනුවද? ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා එකට කියනවා අනුසෝත ග්‍රාමී ප්‍රතිපදා කියලා. ඒ අනුසෝතගාමී ප්‍රතිපදාවන් වලින් ස්වාන්න බැරි වෙනවා. එහෙමනම් පුජ්‍යලයාට අනුව ඉන්ද්‍රයන්ට අනුකූලව මනසට අනුකූලව ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපිට පුළුවන් කමක් නැහැ සත්‍ය සොයා ගන්න, නිවීම සොයා ගන්න, සැනසීම, මෘදු බව, ශාන්ත බව සොයා ගන්නට පුළුවන් කමක් නැහැ මේ අනුසෝතගාමී ප්‍රතිපදාවේ. පටිසෝතගාමී ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න ඕන. ඔබත් එසේමයි. බුදුරජාණන් වහන්සේ පමණක් නෙමේ ඔබත් අනුසෝතගාමී ප්‍රතිපදාවක් තමයි පවතින අනුසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්ම තමයි. ඉන්ද්‍රියන් නිවාගෙන ඉන්ද්‍රියන් සංසිඳවා යන ගමන. ඉන්ද්‍රියන් නිවාගෙන ඉන්ද්‍රියන් සංසිඳවාගෙන යන ගමන. පැහැදිලිනේ? ඉන්ද්‍රියන් නිවාගෙන ඉන්ද්‍රියන් සංසිඳවාගෙන යන ගමන. මේ මොහොතේ ඔබගේ ඉන්ද්‍රියන් නිවා ගන්නට ඕන. ඒ නිවා ගන්න ක්‍රමය තමයි තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ. තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ. ඒකට කියනවා දියව යන්නට ඉඩ හරිනවා, පාව යන්නට ඉඩ හරිනවා. හමා යන්නට ඉඩ හරිනවා. ස්වභාව ධර්මය හා මාතර තියෙන වෙනස නැති කරලා ස්වභාව ධර්මය හා මා යනු ඒකීය ධර්මතාවයක් බවට පත් කරගන්න. දැන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන වචනයක් තමයි මේ අපිත් ස්වභාව ධර්මයේ කොටසක් කියලා. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයෙන් කොටසක් වෙන් කරගෙන ඉන්න නිසා. ස්වභාව ධර්මයේ කොටසක් නොවේ ඔබ. ඔබ ස්වභාව ධර්මයේම විය යුතුයි. පැහැදිලිද ඒක? ස්වභාව ධර්මයේ කොටසක් නොවේ ඔබ. ස්වභාව ධර්මයේම විය යුතුයි. ඒ ස්වභාව ධර්මය හා එක්වීම ඔබ මේ මොහොතේ සිදු කරගන්න. ඉතාම බැරෑරුම් ඉලක්කයක් ලබා ගන්න මොහොතක් තමයි මේ ධර්ම අවබෝධය කර ගැනීම කියලා කියන්නේ. ඒක ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ආනන්දය අස්ලොම් ගහක් අරගෙන 16කට පළලා ඒ කොටසක් අමාවක දවසේ කරුවල දවසක තියලා මේ ඈතින් තියලා විදුලි හෙන ගහන විදුලි එළිය තියෙනවනේ. ඒ විදුලි එළියෙන් දැකලා ඒ අස්ලොම් ගහ දෙපළු වීමට ඊයකින් විදිනවා වාගේ කියලා උපමාවක් කළා. දැන් මොකද ඊන් අදහස් වෙන්නේ අපිට? කොච්චර බැරෑරුම් කාර්යයක්ද මේ? අය දුණු ඊතල පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේක දුණු ඊතල ඒ කාලේ පාවිච්චි කරපු අයට තදින් මේකේ තියෙන බැරෑරුම්කම සහ අපහසුකම හොඳටම දැනුණා. ඒ වගේ කාර්යයක් තමයි. ඒ කියන්නේ ඒ තරම් සූක්ෂම ඉලක්කයක්. ඒ ඉලක්කේ ගත්තට පස්සේ නම් හිතනවා අයියෝ මම මෙච්චර කාලයක් මහන්සි වුණේ මේ ඉලක්කේ ගන්නද කියලා. හරියට අර ඔළුව උඩ තිබුණු කණ්ණාඩි දෙක හොයාගත්තා වගේ නේද? ඔළුවේ පැලඳගෙන කණ්ණාඩි දෙක හැමතැනම හොයනෝනේ නේ, ඇස් කණ්ණාඩි දෙක. සමහර අය ආන්නේ වගේ හිනාවක් එනවා, මේක තේරුම් ගන්නද මම මෙච්චර කාලයක් මහන්සි වුණේ කියලා. ඒක සූක්ෂම ධර්මයක්. තේරුම් ගත්තේ නැති කෙනාට ඒක අපහසුයි, තේරුම් ගත්ත කෙනාට ඒක හරි සරලයි. කලකිරීමෙන් දුක හිතේ පිරුණයි කියලා මේ ලෝකේ අප්‍රිය වුණයි කියලා නිවන් දකින්න බෑ. දැන් සමහර උදවිය මේ අප්‍රිය කමක් ඇති කරන්න උත්සාහ කරනවනේ. අප්‍රිය කමක් ඇති කරන්න උත්සාහ කරනවා කියන එකෙන් ඇති වෙන්නේ සමාජයේ මානසික රෝගීන් වැඩි වෙනව පමණයි. අප්‍රියකමක් ඇති කිරීමෙන් නිවන් දකින්න බෑ. දුකයි කියලා දෙයක් ඇති කිරීමෙන් එහෙම නිවන් දකින්න බෑ. දුකයි කියලා දෙයක් ගැනීමෙන් නිවන් දකින්නත් බෑ. ලෝකේ දුකවත් සැපවත් නැහැ. ඒක අපි නිර්මාණය කරගන්න දෙයක්. මානසික පැත්තෙන් බැලුවාම, කායික පැත්තෙන් බැලුවාම ඒක වෙනවම තියෙනවා. කායික දුක් සහ කායික සැපයක්. ඒක මානසික දුකක් හෝ මානසික සැපක් බවට පත් වෙන්නේ නැතුව රහතන් වහන්සේටත් පවතිනවා. කායික සැපය මානසික සැපයකුත් වෙලා, කායික දුක මානසික දුකකුත් වෙලා පවතින ස්වභාවයක් සාමාන්‍ය සත්වයාට පවතිනවා. වැරදි විදියට නුවණ හැසිරවීම නිසා සිදුවුණු අත්වැරද්දයි අපි හදන්නේ. ඒ අත්වැරද්දයි අපි හදන්නේ. එසේ නැතිව වෙන කිසිවක් නොවේ. පුජ්‍යලේක් මුල් කරගත්තා. පුජ්‍යලේක් මුල් කරගත්තට පස්සේ ඒ පුජ්‍යලත්වයේ මතින් පුජ්‍යලයා ජය ගන්න උත්සාහ කරනවා. ඒ ජය ගැනීම සඳහා කණ්ඩායම් හදා ගන්නවා. ඒ කණ්ඩායම් සමග ගෝත්‍ර ජාතික ස්වභාවයන් හදා ගන්නවා. රටවල් වශයෙන් ඊළඟට ඇති කර ගන්නවා. බලන්න මේ ලෝකේ මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම. මිනිස්සෙක් තරඟ වදින්නේ මිනිස්සෙක් සමග. මිනිස්සෙක් උගත්යයි හිතන්නේ මිනිස්සෙක් එක්ක සසඳලා. මිනිස්සෙක් පෝසත් කියලා හිතන්නේ මිනිස්සෙක් සමගම සසඳලා. මිනිස්සෙක් ලස්සනයි කියලා හිතන්නේ මිනිස්සෙක් සමගම සසඳලා. මිනිස්සෙක් සැපයි දුකයි කියලා හිතන්නේ මිනිස්යන් සමග සසඳලා. මිනිස්සු හොඳයි නරකයි කියලා වෙන් කරගන්නේ මිනිස්සු සමග සසඳලා. තරඟාවලි තියෙන තරඟාවලි කර පවත්වන්නේ මිනිස්සු මිනිස්සුත් සමගම සසඳලා තමයි ඒ තරඟවලින් කරන්නේ. එහෙමනම් මේ ලෝකයේ මිනිස්යාටම මිනිස්යා අභියෝග කරගෙන ඒ අය අතර ශ්‍රේෂ්ඨත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ පිහිටාන තමයි උත්සාහ කරේ. ඒ කියන්නේ තව කෙනෙක් දුකටපත් වෙලා තව කෙනෙක් සතුටටපත් වෙනවා. මේ ලෝකේ තව කෙනෙක් පරාජයටපත් නොකොට ලබන්න තියෙන ජයග්‍රහණයක් තියෙනවා නම් ඒ තමයි මේ සැනසීම අවබෝධ කර ගැනීම. අනිත් සියලුම ජයග්‍රහණයන් තියෙන්නේ සාපේක්ෂිතතාවය තුළ. නිවන් ධර්මයේ පමණයි සාපේක්ෂිතතාවයෙන් සමානතාවයකින් තොරව ලබන ජයග්‍රහණය. හොඳට විමසුන් බුද්ධිය අවදි කරගෙන ශ්‍රවණය කරන ධර්මේ නැත්තම් හැන්ද හොන්දේ තියෙනවා රස හැන්ද දන්නේ නැත. ඒමෙන් ධර්මයේ තුල ඔබේ ඔබ වාසය කළත් ඔබේ ශ්‍රවණ පද්ධතිය තිබුණත් ඔබ ඒ හොඳින් විමසුම් නොවනින් විමසුම් නොවනින් ඔබට කියන්නේ සුනාත කියන වචනේ හොඳින් අසනවා විමසුමින් අසනවා. ඒ හොඳින් දරාගෙන හොඳින් චරණය කිරීම හැසිරවීම කියන එක පවත්වනවා. සුනාත ධාරේත චරාත නුවණ පුජ්‍යලත්වයෙන් තොරව පාවිච්චි කරන්න පුළුවන්. පුජ්‍යලත්වයට නොමැඳී ප්‍රඥාව නුවණ මෙහෙවන්න පුළුවන්. ඒ මොලෙහි තියෙන ඒ ප්‍රඥාමය ස්වභාවය මේ ලබා ගන්නා ලද මනුෂ්‍ය ආත්මයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. ඒ මනුෂ්‍ය ආත්මය තුළින් ලැබුණු ඒ මොලෙන් ඒ ප්‍රඥාවෙන් තමයි සංසාරික පැමිණි සිතත් එක්ක සටන් වදින්නේ. ඒ නිසා ප්‍රඥාව අවිය ප්‍රඥාව ආලෝකය. ඒක පාවිච්චි කිරීම වරදක් නෙමෙයි. එය පාවිච්චි කළ යුතුමයි මේ සාංසාරික සිත පරද්ද. යුද්ධය අවසන් වුණාම කඩුව අතහැරෙනවා. ගමන වෙරුණාම වාහනයෙන් අපි එළියට බහිනවා. ගඟේ ගොඩ වුණාම ඔරු අතහරිනවා. ඒක ඉබේ වෙන දෙයක්. ඒක ඉබේ වෙන්නට ඉඩ හරින්න අපි හිතලා කරන දෙයක් නෙමෙයි. උවමනාවෙන් අපහසුයෙන් දෙන්න දෙන්නේ ගමන අවසන් වුණා නම් අපි වාහනෙන් බිමට බැස්සා. ගඟේ තරණය කළ අවසන් වුණා නම් අපි ඔරුවෙන් අයින් වෙනවා. ඒක ඉබේ වෙන සිද්ධියක්. යුද්ධය වුණා නම් කඩුව අත්හැර දැම්මා. ඒක ඉබේ වෙන දෙයක්. ඒක ආයි කරන්න ඕන දෙයක් නෙමෙයි. උගතුන්ට පුළුවන්කම තියෙන්නේ ඒවයි හොඳක් නරකක් දිගක් පළලක් හැඩක් රුවක් ලාභයක් අලාභයක් මුකුත්ම දන්නේ නැහැ කියන විදියට මතක තියාගන්නවා. මතක තියාගෙන ඒ විදියට ක්‍රියා කරනවා. උගතුන්ට තියෙන ස්වභාවය දාර්ශනිකත්වය කියන්නේ ඊට වඩා දෙයක්. ඒ දරා ගන්න දේ හොඳින් විමසා බැලීමේ නුවණකුත් තියෙනවා. ඒ නිසා උගත්කම නෙමේ නිවන් දකින්න උවමනා කරන්නේ දාර්ශනිකත්වය. මේ ලෝකේ නව නිර්මාණ සොයමින් නව නිපැයුම් තනමින් නව තාක්ෂණික වේවා අධ්‍යාත්මික වේවා මේ හැම දෙයක්ම කලේ උගත්තු නෙමේ. උගත්තු කලේ කරතියන් යන එක විතරයි. දාර්ශනිකව මේ හැම දෙයක්ම සිදු කලේ. ඒ නිසා ඔබගේ දර්ශන ඥානය හරි වැදගත්. සම්මර්ෂණ ඥානය සතිය හොඳ සිහිය. හොඳ සිහියක් නැත්නම් ඔබේ අධ්‍යාත්මික ක්‍රියාකාරකම් සහ ඔබේ අධ්‍යාත්මික මේ මොහොතේ පවතින தত্ত্বය ඔබට හසු කරගන්න පුළුවන් කමක් නැහැ. ඔබ මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික தত্ত্বය හඳුනගෙන තියෙනවා නම් ඔබ හොඳ සිහියකින් පවතින කෙනෙක් නේද? ඔබේ අධ්‍යාත්මයේ ලෝභයෙන් පිරලද, ද්වේෂයෙන් පිරලද, අසංසුන් වෙලාද, දෘෂ්ටියක හිර වෙලාද, මොන වගේ සංකල්ප හේතුවෙන්ද, මොන වගේ මාන දිට්ඨියක් හේතුවෙන්ද දැම්මට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? හඳුනා ගන්න ඕන. ඒක හඳුනා ගන්න සතියේ. සති සම්ප්‍රඥාය කියන එක අපි හොඳින්ම වඩා දියුණු කර ගන්න ඕන. හොඳ සිහිය. අවසානයේ මේ සිහියට පුළුවන්කම තියෙන සම්මා සතිය දකින්න. හොඳ සිහිය වඩ아가න ගියාම සම්මා සතිය අවසානයේ දකිනවා. හොඳ සමාධිය වඩ아가න ගියාම සම්මා සමාධිය අවසානයේ දකිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙහිමයි. සම්මා දිට්ඨිය වඩ아가න ගියාම අවසානයේ සම්මා දිට්ඨිය දකින්න, සම්මා සංකප්පේ වඩ아가න ගියාම සම්මා සංකප්පේ දකින්න, සම්මා වාචාව වඩ아가න ගියාම සම්මා වාචාව දකින්න. ආජීව ආයම සති සමාධි මේ කියන ඔක්කොම ඒ විදිහේ වඩ아가න යන විට ඒක කෙලවර ඒ දකින්න. ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය බලන්න. ඒවට කිව්වේ මාර්ගය කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කරුණු අටකින් සමන්විත මාර්ගය. එතකොට ප්‍රතිඵලය මාර්ගයේ අවසානයේ දෘෂ්ටි කියන ඒවා සියල්ලම අවසන් වුණාට පස්සේ උපදින්නේ සම්මා දිට්ඨිය. සංකල්ප සියල්ලම අවසන් වුණාට පස්සේ මාර්ගයේ ගමන් කළා සම්මා සංකල්ප. වචනත් සියල්ලම අවසන් වුණාට පස්සේ සම්මා වාචාව පටන් ගන්න. සම්මා වාචාව තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට පමණයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් බුදුරජාණන් වහන්සේලාට පමණයි මේ සම්මා වාචාව තියෙන. අනිත් සියලුම දෙනාගේ වාචාව මිත්‍යා. සම්මා සංකප්පයත් එහෙමයි, සම්මා දිට්ඨියත් එහෙමයි. ආරි ශ්‍රාවකයෙකුට පමණයි පින්නතුනේ සම්මා දිට්ඨිය තියෙන්නේ. හිතන්න එපා මේ බොරුවට නිකන් ලේබලයක් ගහගෙන අර ලෞකික සම්මා දිට්ඨි කියලා නේද? එකයි වැඩි. එහෙම සම්මාදිට්ඨියක් නෑ. සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨියමයි. ලේබලයක් අලවගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ ලේබලේට මේ සතර අපාය ජය ගන්නවත් නිවන් මඟ පාද ගන්නවත් පුළුවන් කමක් නෑ. සද්ධර්මය අවබෝධ කර නොගත් සියලුම මිනිසුන්, පළවෙනි සංයෝජන තුන දුරු නොකළ සියලු මිනිසුන් මිත්‍යා දෘෂ්ටිකයි. සියලුම ස්ත්‍රී පුරුෂයෝ, සියලුම ආගමිකයෝ, සියලුම ජාතිකයෝ, වර්ගිකයෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඔවුන් වෛරයෙන්, ක්‍රෝධයෙන්, මානයෙන් අන්තයට යන උදවිය. ඒ හේතුවෙන් සතර දුගතියට පත් වෙන්නට තියෙන ඉඩකඩ තියන අය. එහෙමනම් මොකද කරන්න ඕන? දඩබිඩි ගාලා ඔය ඉන්න තැනින් පීනන්න ඕන. එතරට භයානක තැන. බොහොම කරුණාවෙන් මතක් කරේ ඔතන භයානක තැනක්, මේ මිත්‍යා දෘෂ්ටික තැන පීනලා යන්න ඕන. සම්මා දිට්ඨිකයාගේ දර්ශනය මොකන්ද? සම්මා දිට්ඨිකයාගේ දැකීම මොකන්ද? සම්මා දිට්ඨිකයාගේ දැකීම සම්මා දිට්ඨිකයි. සම්මාදිට්ඨිකයාගේ දැකීම අර එක ගාථාවක සඳහන් වෙන තැන පැහැදිලි කරලා තියෙනවා. ඒ ගාථාවෙ ගන්න පුළුවන් ඒ අර්ථය. අත්තානං උපමංකත්වා, තමන්ව උපමා කරගෙන ලෝකේ දකින්නට පුළුවන්. නිවැරදි තැනක ඉන්නෝ යාට මේ ලෝකේ කවුරුත් මේ ආගම් වලින්, ජාති වලින්, වර්ග වලින්, පෞපින් කියලා දෙන්නෙන්න ඕනේ. එයා ආත්ම සංවේදී මිනිස්සෙක්. ආත්ම සංවේදී මිනිස්සෙක් නිර්මාණය කළා කියලා කියන්නේ මුළු ලෝකෙම තියෙන ආගම් ඉගෙන ගත්තා කියන එක. මොකද ආත්ම සංවේදී තැනකින් තමයි ලෝකේ සියලුම ආගම් නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙච්ච ඒ ආගම් පසු කාලීනව ආත්ම සංවේදීත්වයෙන් තොර මිනිසුන් අතරින් විකෘති බවට පත් වුණා. ඒක එහෙම වෙනවා. මොකද එකම පරිප්පුව 10 දෙනෙක් හැදුවාම ඒ පරිප්පුව 10ක් වෙනවා මිසක් පරිප්පු එක පරිප්පුවක් වෙන්නේ නැහැ නේද? ඒකේ රස වෙනස් වෙනවා. නමුත් එකම පරිප්පු වර්ගය තමයි. නමුත් ඒ හදන මිනිස්සෙගේ අනුව ඒ ප්‍රශ්නේ ඇති වෙලා. එනිසා පින්නතුන් ආත්ම සංවේදීව තේරුම් ගන්න ඕන. අවසානයේ ඔබ තේරුම් අරගෙන තියෙන්නේ මේ ලෝකේ ආගමක් ජාතියක් නෙමෙයි සත්‍ය. සත්‍ය anu ලෝකේ සියලුම මනුෂ්‍යයන්ට අයිති දේ. ආගම් කියන්නේ යම් යම් කොට්ටාස වලට යම් යම් පුජ්‍යලයන්ට ගෝත්‍රයන්ට අයිති එකක්. සත්‍ය කියන්නේ ඔව් සියලුම මනුෂ්‍යයන්ට අයිති දේ. සියලුම ඥානවන්තයන්ට අයිති දේ. ප්‍රඥාවන්තයන්ට අයිති දේ. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. මේක ප්‍රඥාවන්තයන්ගේ අයිතිය. මේක සිංහලුන්ගේ අයිතියවත් ඉන්දියානුවන්ගේ අයිතියවත් නෙමෙයි ප්‍රඥාවන්තයන්ගේ අයිතිය. ඒ වගේම මේ දාහණය පරිත්‍යාගය වගේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඬිත පඤ්ඤත්තං. මේක පඬිවරුන්ගේ ප්‍රඥප්තියක්. පඬිවරුන්ට හිතෙනවා පරිත්‍යාගශීලී වෙන්න, අනිත්‍යගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න කියලා පඬිවරුන්ට හිතෙනවා ඉබේට. පඬිත පඤ්ඤත්තං. පඬිවරුන්ගේ ප්‍රඥප්තියක්. ඔවුන්ට හිතෙන දෙයක් හිතට. ඔවුන් පනවාගත්ත දෙයක්. එතකොට නිවනේ හිමිකම තියෙන පඤ්ඤාවන්තයන් දම්ම ප්‍රඥාවන්තයන්ට මේ හිමි. ඒ නිසා මම කියන්නේ නෑ මේ ධර්මයේ බෞද්ධයන්ටයි කියලා, මේ ධර්මයේ සිංහලයන්ටයි කියලා, මේ ධර්මයේ ශ්‍රී ලාංකිකයන්ගේ කියලා, මේක මේ ලංකාව විතරක් බුද්ධ රාජ්‍යයයි කියලා. මේ හිම එකක් වෙන්න ඕනේ. මුළු ලෝකෙම බුද්ධ රාජ්‍යයක් තමයි මිනිස්සු ප්‍රඥාවන්ත නම්. ලංකාවේ හැරි මිනිස්සු ප්‍රඥාවන්ත නැත්නම් ඒක මෝඩ රාජ්‍යයක් බවට පත් වෙනවා. බුද්ධ රාජ්‍යය තියෙන විශ්වය ඒක රටකට සීමා වෙන්නේ නැහැ. දැන් අපි මේ හරි මේ පොරකනවනේ නේද මේ රට කාගේද කියලා හිතා කාගේද කියලා වෙන් කරගන්න බැරුව මේ රට මිනිසුනේ කිසිවෙකුට අයිති නැත. මේ ඉඩකඩම් කිසිවෙකුට අයිති නැත. ඔබ මනක්කල්පිතව බෙදාගත්ත බෙදාගෙන ඉල්ල පමණයි තියෙන්නේ. රටවල් කිසිවෙකුට අයිති නැත. මෝඩකමට බෙදාගත්ත බෙදාගෙන ඉල්ලකුයි තියෙන්නේ. මේ ಜಾති වර්ග කියලා දෙයක් නැත. මෝඩකමට ගෝත්‍ර ටිකක් බෙදාගෙන බෙදාගත්තු බෙදාගෙන ඉල්ලක් තමයි තියෙන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි. ඒ අඥාන තැනින් ඒ බෙදීම කරන්න එපා. පුජ්‍යලේ කියලා දැනෙන දේ තුල තියෙන විද්‍යාත්මකත්වය, විද්‍යාත්මක න්‍යායන්, සිද්ධාන්ත ඔබ සොයන්න. මට මමෙක් කියලා කෙනෙක් දැනෙනවා. එහි විද්‍යාත්මක පදනම කුමක්ද? කුමක්ද මගේ මේ මමේ කියලා දැනෙන සිතුවිල්ලේ, චේතනාවේ, හැඟීමේ, සංකල්පයේ, දැකීමේ, සිහියේ විද්‍යාත්මක න්‍යාය මොකද්ද? දැන් සිහිය ගත්තාම මිත්‍යා සති සම්මා සති කියලා දෙකක් වෙදෙනවනේ. හැම එකකම ද්වාකාරයක් තියෙනවා. සම්මා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි. එහෙමනම් අපි ළඟ තියෙන මේ මමයි කියලා දැනෙන දේ තුළ විද්‍යාත්මක தත්ත්වය මොකක්ද කියලා ඔබ සොයා යන්න. මමෙක් මෙහි ඇද්ද? මමෙක් මෙහි නැද්ද? මමෙක් මෙහි ඇත කියීම හෝ නැත කීම හෝ නොවේ වැදගත්. එහි ඇති තතු අවබෝධ කර ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම. මේක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා අවබෝධයේ පිරස අවබෝධය කරගෙන අවබෝධය පිණිස දේශනා කරන දේශනයක් මිස බුදුහාමුදුරන්ගේ ධර්මය අවබෝධය පිණිස මතක තබා ගන්න දේශනා කරන දෙයක් නෙමෙයි. මේ ධර්මයේ ගෙදර ගිහිල්ලා දකින්න හරි, පසුව දකින්න හරි, මේ බුද්ධ ශාසනය දකින්න හරි, ගෞතම බුද්ධ ශාසනය දකින්න හරි, මෛත්‍රී බුද්ධ ශාසනය හරි දකින්න නෙමෙයි මේ ධර්මයේ තියෙන. මේ දැන් දකින්න. ඒයි පස්සිකෝ කියන්න බෑනේ නැත්තම් නේද? ඒව බලව කියන්න බෑ. මේ දැන් දකින්න තියෙන ධර්ම. මේ මොහොතේ දකින්න තියෙන ධර්ම. කායි ලබන සතියවත් දකින්න තියෙන ධර්මක් නෙමෙයි. මේ මොහොතේ ඔබ හැකි තරම් වෙනස් වෙන්න. ඇයි අපි වෙනස් වෙන්න ඕන? දුකින් අතමිද? සමහර අය බයයි, මම මනසින් මේක අතහැරියාම මට මේක භෞතිකවත් නැති වෙයි කියලා. බය වෙන්න එපා, භෞතිකව නැති වෙන්නේ නැහැ. මනසින් ධනය අතහැරියයි කියලා ධනය නැති වෙන්නේ නැහැ, ඒව තියෙනවා. මනසින් දීපල අතහැරියයි කියලා දීපල නැති වෙන්නේ නෑ, ඒවත් තියෙනවා. මනසින් ජීවිතය අතහැරියයි කියලා ජීවිතේ නැති වෙන්නේ නෑ. මනසින් තමන්ගේ බිරිඳ, ස්වාමියා, දරුවෝ අතහැරියයි කියලා එහෙම දරුවෝ නැති වෙන්නේ නෑ. දරුවන්ට සලකන ස්වභාවය අඩු වෙන්නේ නෑ. ඔය අල්ලාගත් ස්වභාවයන් තුල තියෙන්නේ මොකද්ද? තණ්හා, මාන, දිට්ටි. ඒ ඕනම දෙයක් ඕනම වෙලාවක ද්වේෂ සහගතව අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් සිතූ විදියට පැතු විදියට නැති නිසා. දැන් මම දාන එක මහත්මයෙක් ඉන්නවා, තමන්ගේ පුතාට බොහෝම ආදරේ, එකම පුතා හිටියේ. ඉතින් ඒ පුතා හොඳට ආදරෙන් හැදුවා. මේ පුතා හිතන්නේ නැති විවාහයක් කරගත්තා. එතකොට තාත්තා මේ තියෙන මේ බැඳීමත් එක්ක තද තීන්දුවකට ආව. මොකද්ද කරේ? මම මේක මෙයාට කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා, තමන්ගේ දේපල වලින් කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා තීන්දුවකට ආවා. එයා කරේ වැඩේ මොකද්ද? ඒ තියෙන දේපල අඩු ගන්නට ඒ මේ විකුණලා දාලා ඒ මුදල් එයා විනාශ කර ගන්නවා, නැති බංගස්ථාන කර ගන්නවා. බලන්න තද තීන්දුව වල තියෙන බැඳීම් වල තියෙන අඥානකම්. ඒක තමයි ස්වභාවය. තමන්ගේ ජීවිතේ කෙරෙහි උනත් ඒ ආකාරයෙන් බලපවත්වනවා. ඇති දෙයක් නෑ පින්නතුනේ. මේකත් හරියට මේ විදුලි බලය වගේ තමයි. කුමක්ද ඇත්ති විදුලි බලය තුළ? ඈ, මොනවා හරි අපිට මේ අතට අහුවෙන පේන මොනවා හරි දෙයක්, ওই පාරේ තියෙන වයර් එකක් දිගේ යනවා, දුදෘශ්‍යමාන වූ දෙයක්. එහෙම නෑ. යංගිසි ශක්ති ස්වභාවයක් ගලාගෙන යනවා. නමුත් ඒ ශක්ති ස්වභාවය කොතරම් ප්‍රබලද? මිනිසෙක්ව ගිනි අරගෙන මැරෙනවා, වෙවුලල මැරෙනවා. ඒ වගේම තමයි චිත්ත ධාරාව, චිත්ත ශක්ති. තමම පුළුස්සාරින්න පුළුවන් තමන්ගේ චිත්ත ධාරාවන් වලට. තමම ගිනි ගන්න තත්වයට තමන්ගේ චිත්ත ධාරාවන් හදන්න පුළුවන්. පාපය වැඩි වුණොත් මිනිස්සෙක් ගිනිගෙන දැවෙනවා. ඔය අපි අහලා තියෙන්නේ නේද, මේ දේවදත්ත කියන තැනත්තා ගිනි අරගෙන අපායට ඇදගෙන ගියා කියලා. ඒක ඇත්ත. ඒ පාපය දරුණු වෙනකොට, ප්‍රබල වෙනකොට ආව කරගත්ත පව් පොඩි නෑනේ. ඒ තරමට ඒක ගිනි දැවිල්ලක් හටගෙන එයා මේ යන්න පුළුවන්. ඒ දැවීමෙන් ගිනි ගන්න පුළුවන්. ඒ බොරු කතා නෙමෙයි. අපි පසුගිය කාලේක පුවත්පත්වලක් දැක්කා, එක මිනිහෙක්ගේ ඇඟ නිතරම ඉබේට ගිනි ගන්නවා තැනින් තැන. ඇඳුම් ඇඳහම ඇඳුම් ගිනි ගන්නවා. පාපේ ප්‍රබලතාවය. ඒකට පුණ්‍ය ශක්තියකින් තමන් කළ දෙයට අනුරූප විපාක වූ පුණ්‍ය මේ බලයක් තියෙන. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් විඳින්න කැමති දෙයක්ම තමන් අනුන්ට කරන්න. තමන් විඳින්න අකමැති දෙයක් අනුන්ට කරන්න එපා. ඒ කියන්නේ ඔබට කවුරු හරි කටුවකින් අයින්වට ඔබ කැමති නැත්නම් ඔබත් අනුත් කෙනාට කටුවකින් අනින්න එපා. ඔබට අපහස අන්දමට කතා කරනවට ඔබ කැමති නැත්නම් ඔබ අනිත් අයටත් අපහස අන්දමින් කතා කරන්න එපා. ඔබව පහත් කරලා කතා කරනවට ඔබ අකමැති නම් ඔබ අනිත් අය පහත් කරලා කතා කරන්නත් එපා. ඒක තමයි ස්වභාවය. ඒක සාමාන්‍ය පින්පව් රැස් වෙන විදිය. නමුත් මේ පින්පව් ඉක්මවා යන ධර්මය එතනින් පස්සේ යා උදා කරගන්න ඕන. ඒ කියන්නේ පාපයෙන් පිනට එන්න ඕන, පිනෙන් පින්පව් ඉක්මවා යන්න ඕන. මේ පඩිපෙළවල් තියෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙමයි. අපාය යන කට්ටිය අපායෙන් වළක්වන්න, අපායෙන් වැළකීලා ඉන්න කට්ටිය එයත් සුගතිගාමී කරන්න. සුගතිගාමීත්වයටත් යන්න පුළුවන් ඇත්තෝට පුළුවන්කම තියෙනවා සංසාරික සදා විමුක්තිය, සදාකාලික සතර අපායන් වලින් නිදහස් වෙන මේ මානසික ස්වභාවය අවබෝධ කරලා දෙන්න. ඔබගේ සතුරා ඔබමයි. ඔබගේ පරම සතුරා වැරදි විදියට පිහිටෙවොත්, සතරෙකු කරන පීඩාවට වඩා පීඩාවක් දෙන සතුරා සිටින්නේ ඔබගේ මනසේ. මම නැමැති මායයා, මම හෙවත් මායයා, මම මායයා නේද? ඒ නිසා මරුවා සමග වාසය සතුටුද? අපි කීවට කියන්නේ මරු මිනිස්සු දෙන්න කියලා නේද? මරු ජෝඩුව කියලා කියන්නේත් ඒක තමයි. මාර ජෝඩුව තමයි. මාර මිනිහා කියලා කියන්නේත් ඒකම තමයි. මාර මිනිහා තමයි. බලන්න මේක වහර තුල ඉබේට එනවා. කරන්න බැරි දේවල් බනවල නිතරම කියවෙච්ච නිසා සමාජ වහරට ආව මොකද්ද? තේරුමක් නැති කතාවක් කියනකොට මොකද්ද කියන්නේ? බන කියන්නේ නැතුව ඉන්නවා. කියන්නේ නැද කට්ටිය කියනවා. ඒකට හේතුව කරන්න බැරි දෙයක්, එයාට තේරුම් නැති දෙයක්, අනිත් අයට තේරෙන්නේ නැති දෙයක් මොනවද කියනවා. ඒක ඇත්ත කතා. සමාජ වහරට නිකන් මේ දේවල් ආවේ. තේ තත්ත්වය දැන් වෙනස් වෙනවා. බල නැතුව සද්ධර්මය අසන්නට ලැබෙනවා. ඔබ ඔබවම අභියෝගයක් කරගන්න. ඔබේ අභියෝගය ඔබමයි. ඔබ සටන් කළ යුත්තේ ඔබ සමගයි. අකුසල ධර්මත් එක්කයි සටන් කරන්නේ. කුසල ධර්ම කොයිද තියෙන්නේ? අකුසලයේ නැත්තේ කොතනද? එතන කුසලය පවතින්නේ. කුසලය කියා දෙයක් නැත. කුසල් කියා දෙයක් නැත. අකුසලයේ නැත්තේ කොතනද? එතනයි කුසලය. දැන් වචනය පැටලව ගත්තොත් මාවකයි. අන්න කුසල් කියලා දෙයක් නැහැ කිව්වා. මේ හාදය කියලා කියයි. අකුසලයේ නැත්තේ කොතනද? කුසලයේ ඇත්තේ එහි. කුසලයේ කියා යමක් නැත. ලෝභය නැත්තේ කොතනද? අලෝභය ඇත්තේ එහි. අලෝභය කියා දෙයක් නැත. ද්වේෂය නැත්තේ කොතනද? අද්වේෂය ඇත්තේ එහි. අද්වේෂය කියා දෙයක් නැත. මෝහය නැත්තේ කොතනද? අමෝහය ඇත්තේ එතන. අමෝහය කියා දෙයක් නැත. තේරෙන්නේ නැත්තම් තේරුම් ගන්න. ඇත්ත මේ ඇතු මේ අමෝහය කියලා එකක් හොයනවා. කොහෙද? මෝහයෙන් හොයන්නේ. ඒක තේරුම් ගන්න. මෝහය නැති තැනයි අමෝහය පවතින්නේ. එහෙම නැතු අමෝහය කියලා එකක් නැහැ. තේරෙනවද? ඒ අර්ථ ඈ ඒකට ද්වේෂයෙන් ඉඳගෙන අද්වේෂය හොයනවා. සියලු සත්‍යෝ සූපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. මේ හාදිය නෑ, ඒ හාදිය වැඩක් නෑ. අනිත් ඔක්කොම ටික නිදුක් වේවා, නිරෝගී වේවා. අල්ලපු ගෙදර මිනිස්සු ඇරෙන්න, අනිත් ඔක්කොම නිදුක් වේවා, නිරෝගී වේවා. කියන්නේ ද්වේෂය තබාගෙනම අද්වේෂය පුරුදු කරන්න බෑ. ද්වේෂය කොයිද නැත්තේ අද්වේෂය එහෙමයි ඇත්තේ. ලෝභය කොයිද නැත්තේ අලෝභය එහෙමයි ඇත්තේ. ඒ නිසා අලෝභය කියා වෙන දෙයක් නැත. දැන් තේරෙනව නේද? කුසලයේ කියලා එකක් හොයන්න ඔබට බෑ. කුසලයේ වඩන්න පුළුවන් කමක් නැහැ. අකුසලයේ තීන්දේ. අකුසලයේ කොයිබද නැත්තේ කුසලයේ එතනයි ඇත්තේ. දැන් අපි වඩාගෙන යන ප්‍රගුණ කරගෙන යන සමාජයේ ජනප්‍රිය ක්‍රමවේදවල සහ දේශනාවන්වල තියෙන දුර්වලතාව ඔබට ප්‍රත්‍යක්ෂ විය යුතුයි, අවබෝධ විය යුතුයි. ඒකට හේතුව ඒ ඇතු ලෝභ ද්වේෂ මෝහවල පැටවිලා හුදෙක් මතකයෙන් සහ සංකල්පයෙන් දෘෂ්ටි වලින් ධර්මය දේශනා කරන නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් නොවේ. එසා නිවන් මඟ තෝරගන්න ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත්වෙච්ච කල්යාණ මෙත්තත්වයක් අත්‍යවශ්‍යයි. එසේ නැතුව අවබෝධ කරගන්නට බැහැ. ඉතින් කල්යාණ මෙත්තත්වය මේ රටේ දැන් මේ පිබිදලා තියෙන ධර්මයේ පිබිදලා තියෙන එක වාසනාවක් කල්යාණ මෙත්තත්වයේ තේරුම් කරගන්න. අවබෝධ කරගන්න. මේක ආගමක් නෙමේ, ජාතියක් නෙමේ, වර්ගයක් නෙමේ, කාටවත් හානියක් නෙමේ, කාගේවත් දහමක් පරාදය කිරීමක් නෙමේ. ඔබ ඉන්න දහමින් ඉහළට දියුණු වීම මිස ඔබ ඉන්න දහම ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ඔබ දැනගත් ධර්මයේ ප්‍රතික්ෂේප කිරීමක් නොවේ, ඉන්න තැනින් තව ඉහළට යෑමක්. අපි ලදුරු පාසලේ ඉගෙන ගත්ත අයන්න ප්‍රතික්ෂේප කළා ආචාර්ය උපාධියක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ යම් ආගමකින් පෝෂණය ලැබලා තියෙනවා නම්, ජාතියකින්, වර්ගයකින්, සංස්කෘතියකින් පෝෂණයක් ලැබලා තියෙන එතන ඉඳලා ඉහළට ගමන් කිරීමක් මිස මෙය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ඒ නිසා ඔබේ ඒ දියන කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එතන ඉඳලා ඉහළට නැගී එන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනගත්ත ධර්ම කරුණු ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ දේවල් එහෙම තියද්දී අලුතින් මේක දැනගන්න. ප්‍රතික්ෂේපය කියන්නේ දහමක් නෙමෙයි, ඒක අධර්මයක්. වෛරය කියන්නේ දහමක් නෙමෙයි, ඒක අධර්මයක්. පිළිගැනීම කියලා කියන්නේ දහමක් නෙමෙයි, ඒක අධර්මයක්. අධර්මයේ කොහෙද නැත්තේ ධර්මයේ එහි ඇති. එසේ නැතිව ධර්මයේ කියක් දෙයක් නැත. අධර්මය කොහෙද නැත්තේ එහි ධර්මය ඇත. නමුත් ධර්මය කියා දෙයක් නැත. පිළිවෙලක් නැතිව කෙලෙස් දුරු කරන්න ගිහිල්ලා තමයි මේ ගොඩාක් අයට ප්‍රශ්න ඇති වෙන්නේ. හොඳට මේ අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා හරියටම තේරුම් ගන්න ක්‍රමානුකූල පියවර තනන්න පුරුදු වෙන්න මැදින් අගින් මුලින් හදන්න බෑ. නිවසක් තනනකොට ඒක අඩිතාලමේ ඉඳලා උඩට තනාගෙන එන්න ඕනේ. ඒ වාගේ තමයි මනසෙත් මේ ගොඩනැගීම පිළිවෙලකට මුලින්ම දුරු කරන්න ඕන කාරණය දුරු කරන්නේ නැතුව මේ අපේ අය තණ්හාව දුරු කරන්න යනවා නේද? මානය දුරු කරන්න යනවා. ඒව හරියන්නේ නැහැ. මේ මොනවද? විශ්වාසය, විචිකිච්ඡාව නැති කරන්න යනවා. සීලබ්බත පරාමාස නැති කරන්න යනවා. මේ ප්‍රධාන කාරණේ මේ තීද්දි පල්ලෙහා. මොකද්ද? සක්කාය දිට්ඨිය තීද්දි. සක්කාය දිට්ඨිය තීද්දි කවමදාකවත් විචිකිච්ඡාව නැතිවන්නේ නැහැ. කොච්චර මිනිස්සුන්ට කිව්වත් විචිකිච්ඡාව නැති කරගන්න කියලා හිම වෙන්නේ නැහැ. ඒක මනසේ තියෙනවා. සීලබ්බත පරාමාස නැති වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය තීද්දි. කාම රාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග ඕව නැති වෙන්නේ නැහැ. මාන, උද්දච්ච, අවිද්‍යාව නැති වෙන්නේ නැහැ සක්කාය දිට්ඨියේදී. වාහනම වගේ එක එක වැඩනම් කරන බව පේනවා අපිට. නමුත් කවමදාකවත් ඒවා නැති වෙන්නේ නැහැ සක්කාය දිට්ඨියේදී. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ ශරීරයක් නැති කෙනෙක් විය යුතුයි. ශරීරයක් නැති කෙනෙක් විය යුතුයි. ධර්ම අවබෝධයටපත් වූවහම සක්කාය දිට්ඨිය දුරු කිරීමත් සමගම ශරීරයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ශරීරයක් තුල හිඳගෙන කල්පනා කරන කෙනෙක් නෙමෙයි. තේරුණාද? ශරීරයක් තුල පිහිටා හිඳගෙන කල්පනා කරන කෙනෙක් නෙමෙයි, ලෝකේ දකින කෙනෙක් නෙමෙයි. ඉන්ද්‍රියන් වලින් නික්ම දකින කෙනෙක් මේ ලෝකය. ඉන්ද්‍රියන් තුල ඉඳගෙන දකින ලෝකයේ මිනිසුන්ට සාමය නැහෙනේ. සාමය නැහැ. කොච්චර තිබුණත් මදි. කොච්චර හරි ප්‍රශ්න. ද්වේෂසාගත මිනිස්සයාට වුණ කොතන ගියත් ගැටීමමයි. ඒක තමයි ස්වභාවය. ඒක ඉවරයක් නෑ. කූණතාවය කියන එක, මදිකම කියන එක හැමදාම මිනිස්යන්ට පවතින එකයි. කවුරුත් මේ ලෝකේ තේරුම් කරගත්තොත් අපි හැමදෙනාම මේ ලෝකේ මේ මහ පොළොව නැමැති වේදිකාවේ නළුවෝ කියලා වහාම රංගනයෙන් නිදහස් වෙනවා. ඇත්තටම බලන්න රංගපෑමක් නෙමෙයිද කරන්නේ. රංගපාන කලින් වේදිකාවට එන්න කලින් ඔය වේදිකා නාට්‍යවල එහෙම තියෙනවා පසුබිමක් දෙපැත්තේ තියෙන ඒවලන්ට හැඩ ගැන්වෙන කාමරයක් තියෙනවා. ඒ චරිතයට අනුව ඒගොල්ලෝ වේශ නිරූපණය සිද්ධ කර ගන්නවා. වේශ නිරූපණ ශිල්පියෝ ඉන්නවා. ඒ ශිල්පියෝ වේශ නිරූපණය කරනවා. වේශ ගන්නවා. වේශ ගන්නල වේදිකාවට එනවා. ඉතින් ඒකම නෙමෙයිද අපි කරන්නේ? අපි ඒකත් තමයි කරන්නේ. පන්සලට යන දවසට පන්සලට යන විදියට වෙස් ගන්නවා. දැන් ඔන්න එනවා සුදු ඇඳලා චාම් විදියට ඔන්න පන්සලට එනවා. මගුල් ගෙදරට යන දවසට මගුල් ගෙදරට අනුව වෙස් ගන්නවා. එතකොට ඒ විදියට පාට පාට ඇඳලා වෙස් දාගෙන යනවා. මල ගෙදරට යන දවසට මල ගෙදරට ඕන විදියට වෙස් ගන්නවා. එහෙම වෙනවා. ඥාති එන දවසට එහෙමයි. තව පිරිසක් එන දවසට තව එක විදිය. ආදි වශයෙන් තැනට තැනට උමනා විදියට වෙස් ගන්වමින් රඟපානවා. නමුත් Taman එක තැනක එක ස්වභාවයක එක මානසිකත්වයක පවතින. අන්න එහෙමනම් අපිට අවශ්‍ය කරන්නේ මේ වෙස් ගන්වලා පවතින චරිතය නෙමෙයි වෙනස් කරගන්න තියෙන්නේ. ඔබ කවුද, මම කවුද, සැබෑ මම කවුද කියලා කල්පනා කළා. මොන වෙස් ගැන්වුවත් ස්වභාවික මමෙක් ඉන්නවා, ස්වභාවික කෙනෙක් ඉන්නවා. අන්නේ වෙස් ගැන්වීමෙන් එහාට ගියපු ස්වභාවික කෙනා කවුද? නේද? එහෙම කල්පනා කරන්න ඕන. ඒ ස්කෑන් වීමෙන් එහාට ගියපු ස්වභාවික කෙනා කවුද? අන්න සැබෑ කෙනා එනවා. සමහර වෙලාවට ඒ කෙනා මොන වගේද දන්නවද? චිත්‍රවලින් එහෙම දැකලා ඇති මේගොල්ලෝ. ඒ කෙනා, ඒ ස්වභාවික කෙනා සමහර වෙලාවට ජූතක බමුණ වාගේ. දැකලා තියෙන ජූතක බමුණනේ. හරි ලස්සනයි නේ. ඒවනම් මේ ජූතක බමුණ තමයි මේ එක එක වෙස් අරගෙන ඒ තෙන්ට මෙතෙන්ට සැරසෙන විදියට හදාගෙන තියෙන්නේ. බලන්නකො කොච්චර ලස්සනයිද. හා හුඳුරවරු, මල ගෙදරටත් එක මැඳුම, මගුල් ගෙදරටත් එක මැඳුම, බණටත් එක මැඳුම, පිරිතටත් එක මැඳුම, ඈ පන්සලේ වැඩ ඉන්නෙත් එක මැඳුම, පිටට වඩින්නෙත් එක මැඳුමින්, පිටරට වැඩියත් එක මැඳුමින්. ආයි වෙනසක් නැහැ, ඒකම තමයි. බලන්නකෝ ඇඳෙමෙ තියෙන ලස්සන. ගෞරවයේ අඩුවකුත් නැහැ, ප්‍රසාදයේ අඩුවකුත් නැහැ. එක්තරා සිද්ධාන්තයක්. ඒකෙම පේනවා මේ භික්ෂුත්වය කියලා කියන්නේ මේ රඟපෑමෙන් පොඩ්ඩක් මෙහාට එනවයි කියන එක තමයි. රඟපෑමෙන් මෙහාට එනවයි කියන්නේ සාමාන්‍යයෙන් හිස බාන්නේ ටිකක් අර ලස්සන අඩු වෙන්න කියලා. නමුත් ඇත්තටම ලස්සන හිස බෑවහම නේද? ඒ හිස ගෑවහම තමයි ලස්සනව ලස්සන. හිස බාන්නේ සමහරట్లా ඩව ලස්සන වෙන්නේ කියලා. නමුත් ඒක අනිත් පැත්තේ සිද්ධ වෙන්නේ කොයි ඕනම කෙනෙක් හිස බෑවම හරි ලස්සනයි. තරුණ මහත්තුරු එහෙම මම දැකලා තියෙනවා හිස බාලා ඉන්නවා හරි හොඳයි. ඔළුව ඒසී කළා වගේ නේද? ඌලම් වදිනවනේ හොඳට. එකක් ඔළුවේ කිසිවක් දරාගෙන නැහැ වගේ. හිසේ කිස් ගන්නට ඔළුවේ ගොඩක් දේවල් දරාගෙන ඉන්නේ. දැන් මේ සද්ධර්මයේ පින්නතුනේ වචනයකට අපි ගන්න කල්පනා කරන්නේ නැතුව අපි කල්පනා කරනවා ඊට වැඩි දෙයක් අපේ මනස්වලට මනසට ඇතුල් කරගන්න. දැන් පින්නතුන්ට ඇතුල් වෙලා නැද්ද? ඊට වැඩි දෙයක් දේශනාව තුලින් තියා වචනේ වලින් ඔබට කියපු විශ්වීය ධර්මතාවයක් යම් ආකාරයක ඉංගියක් වගේ, අර වැස්සක් එනකොට හුලඟක් හමනවා වගේ යම් කිසි ස්වභාව සිරියක් පේනවා වගේ ස්වභාවයක් නැද්ද? එම එකක් තියනවාද? යම් ප්‍රමාණයක තියෙන්න ඕන. සාමාන්‍ය පාඩමකට එහා ගියපු, උගත්කමකට එහා ගියපු බවක් ඔබේ මනස තුල ගොඩ නැගිලා තියෙන්න ඕන. ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සමාධි, සම්මා සති, සම්මා දිට්ඨික ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාවක මාර්ගයේම කරුණ වටේම ප්‍රතිපදාව. ඒක පුජ්‍යලත්වයේ මෙහෙවීමක් එහි තියෙනවද? නැහැ. ඒක පුජ්‍යලත්වයෙන් අල්ලන්න යන්න උවමනාවකුත් නැහැ. පුජ්‍යලත්වයෙන් තොරව ඒ හටගන්නා වූ අපූර්වත්වය. දැන් ලෝකෝත්තර ධර්මයේ අඳුම තරමේ ලෞකික විදියට විඳින්න පුළුවන් කමක්වත් නැහැ. ලෝකෝත්තර ධර්මයේ ලෞකික ආකාරයෙන් ප්‍රකට කරන්න ගියොත් එහෙම සඤ්ඤා පටලැවිල්ලක පටලැවෙනවා මිසක් කවදාවත් ඒක ප්‍රගුණ කරන්න බෑ. ප්‍රගුණ කරන්න ගිහිල්ලා ප්‍රගුණ කරන්න බෑ. ක්‍රියාවක් කරන්න ගිහිල්ලා ධර්මය අල්ල ගන්න බෑ. ඒ එතකොට වෙන විඥානයේ පොට ගන්නවා. මේ මේ විඥානයට අල්ලන්න බැරි දෙයක් නේ. ලෝක බෝලේ දෑතර ගන්න උත්සාහ කරන ගන්නවා වගේ වැඩක්. පුජ්‍යල ඥානය අතිශයින්ම සීමා සහිත ධර්මතාවය. පුජ්‍යල ඥානය පුජ්‍යලත්වයෙන් තොර වූ ඒ ලෝකෝත්තර ඥානය අනන්තයි අප්‍රමේයයි. අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්තයි අප්‍රමාණයි කියන தත්වය අපිට දැනෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. අනන්තයි අප්‍රමාණයි කියන தත්වය අපිට දැනෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. සංඥාව සංසිඳවලා සංස්කාර සංසිඳවලා නාම රූප සංසිඳවලා විඥානය සංසිඳවලා සංසොන් කරලා පුජ්‍යලත්වයේ සංසිඳවලා විචිකිච්ඡාව සංසිඳවලා ශීලමුත පරාමාස සංසිඳවල සංහිඳියාවෙන් වාසය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ චුල්ලතිස්ස හාමුදුරුවන්ට මේ සිතේ තියෙන යම අමතක කරලා දාන හැටි, අත්හැරලා දාන හැටි අනුශාසනයක් කළා. ධම්මපද ගාථාවල තුන්වෙනි ගාථාව හැටියට ඒ ගාථා ධර්මයේ තියෙනවා. ඒ ගාථා ධර්මය බලාගෙන යනකොට නිතරම දෙයාකාරයකින්ම පැහැදිලි කරන ස්වභාවයක් බුදුරජාණන් වහන්සේගේ ධම්මපද ගාථාවන් වල තියෙනවා. එක පැත්තක් තමයි හැදෙන විදිය තරහා නැත්තම් අප්‍රසාදය වගේ දෙයක් හැදෙන පදිංචි වෙන විදිය. අනිත් එක තමයි නැති වෙන විදිය. ඒ ගාථා දෙකේම සඳහන් වෙනවා. පිටුතුන් දන්න ගාථාවක් තමයි අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි යේතං උපනයිහಂತಿ වේරං තේසං න සම්මති. අනිත් ගාථාව තමයි අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහಂತಿ වේරං තේසූප සම්මති. ගාථා දෙකේ වෙනසකට තියෙන න උපනයිහಂತಿ කියන වචනයයි තේසං න සම්මති කියන වචනයයි වේරං තේසූප සම්මති කියන වචන තමයි වෙනසකට තියෙන්නේ. අනිත් ටික එක හා සමානයි. කොහොමද ඒකේ පැහැදිලි කරලා තියලා තියෙන්නේ? දිගින් දිගටම මට බැන වැදුනා, අපහාස කළා, නින්දා කළා, මා පරාජය කළා ආදී වශයෙන් නිතරම සිත්ෙහි උපදවන කෙනාට ඒක අමතක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදියට හිතන්න යන්න එපා කියනවා. ඒ විදියට හිතන්න ගියොත් දිගින් දිගටම තරහ, වෛරය, ක්‍රෝධය වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා දිගටම එහෙම හිතන්න එපා. ඒ පිළිබඳව අත්හැරලා දාන කරුණා මෛත්‍රිය ඇති කරගන්න කියලාත් කියන්නේ නැහැ මෙතන. අත්හැරලා දාන ඒ ගැන නොසිතා ඉන්න. දැන් අපි මුලිනුත් පැහැදිලි කරලා දීලා ඇති මේ යමක් ගොඩාක් අයට යම් යම් දේවල් අමතක කරගන්න බැරි වෙනවා. ඒකට හේතුව සමහර විටක අමතක කරන්නට දරන උත්සාහය නිසා. එහෙමත් නැත්නම් තමාට සිදුවුණු අලාභයක්, එහෙම නැත්නම් මා පරාජය කරා, මාට අපහාසයක් කරා, මා අගතියටපත් කළා කියන කල්පනාව නිසා. ඒ නිසා තමයි අමතක කරගන්න බැරි වෙන්නේ සමහර වෙලාවට. තේසේ කල්පනා කරන්නේ නැහැ මේ සක්කාය දිට්ඨිය දුරු කරගත්ත උත්තමේ ඔක අතහැරලා දාන. ඒ ඇත්තන්ගේ ප්‍රශ්නයක් ඒක කියලා අතහැරලා දානවා. ඒක මට අදාළ නැහැ කියලා අතහැරලා දානවා. හැබැයි දුෂ්ට සිතින් කරපු යම් වරදක් පුතජන සිතක් වේද ඒ අයට හැබැයි අර උඩු සුළඟට දාපු වැලි වගේ මූණ ඇවිල්ලා වදිනවා. ඒක තමයි ස්වභාවය. එහෙනස අපිට හැකියාව තියෙන්න ඕන, පුළුවන්කම තියෙන්න ඕන අනිත් අයගේ ලෝභ ද්වේෂ මෝහ ඒවා අපි ගන්නෙ නැතුව අමතක කරලා දාන්න හැකියාව තියෙනවා. ඒව ගැන මෙනෙහි කරන්නේ නැතුව ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් කියලා අමතක කරලා දාන්න අපිට හැකියාව තියෙනවා. නොගෙන ඉන්නට හැකියාව තියෙනවා. ඉතින් මේක පැහැදිලි කරලා දෙන්නේ බුදුජානන් වහන්සේ මේ උන්වහන්සේ නිතරම තමන්ට සිදුවුණු අගතියන් ගැන සිත සිතා ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ උන්වහන්සේට මේක බොහෝම ප්‍රයෝජනවත් වුණා. අර අමතක කරලා දාන්න හැකියාව තිබුණා. උන්වහන්සේට තිබුණේ බාධාවක් හැටියට තමන්ට අවඩක් වෙලා තියෙනවා. ඒ නිසා මට හිත එකලස් කරගන්න බෑ කියලා. දැන් ගොඩක් අය ඉන්නෝ ඥාති නිසා, එහෙම නැත්නම් දරුවෝ නිසා, එහෙම නැත්නම් තමන්ගේ මහත්ය නෝන නිසා වෙන්නේ නැති තමන්ට අගතියක් කළා කියන ඒ දැවීමෙන් පිච්චෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒකත් අර නීවරණයක් බවට පත් වෙනවා. ඒ නීවරණ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අස් කරන්නේ මෙතන. දෙවපින්දුසෝගේ හිතවල තේන ඉවරනේ යම් ප්‍රමාණයක තියෙනවා හොඳයි. ඒ වගේම මේ හැම දේශනෙකින්ම පින්නතුන්ගේ උත්සාහ කරන්න පින්නතුන්ගේ සිත්වල තියෙන නීවරණයක් අවදුරු කරන්න. පංච නීවරණ ධර්ම දුරු කරන්නයි මේ හැම දේශනෙකින්ම උත්සාහවත් වෙන්නේ. ඊට පස්සේ සමහර අය ඉතින් අහනවා මොකද මට අවබෝධ වෙන්නේ නැති කියලා. එයත් හිතාගෙන ඉන්නේ හාමුදුරුව අපිට අවබෝධ කරලා දෙනවයි කියලා. එහෙම මේක අවබෝධ කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේටවත් එහෙම හැකියාවක් තිබුණ නැහැ. එහෙම හැකියාවක් තිබුණා කොසල් මහරජතුමාට පුතජනව මැරෙන්න ඉඩ හරින්නේ නැහැ. මල්ලිකා දේවියට පුතජනව මැරෙන්නට ඉඩ හරින්නේ නැහැ. එහෙම හැකියාවත් එහෙම බෑ. එහෙම නැත්තම් දේවදත්තත් අල්ලලා නිවන් දක්වනවා නේද? මසිනානේ යහතිකමේ. එහෙම කරන්න බෑ. ඔබයි දකින්නේ. ඔබට ඕන නම් පමණයි. ඔබට ඕන නැත්තම් දකින්න බෑ නේද? දැන් කටවහරක් ගියොත් එහෙම අන්නතර නම් බණ ඇහුවාම නිකම්ම නිවන් දකින්නවා. හ්ම්. අර අහගෙන ඉන්න විතරයි තියෙන්නේ හරිෂෝ. නිකම්ම නිවන් දකින්න අරිශෝක එන්න එන්න කට්ටි එන්න ඔක්කොම මේ සම්මා සමාධි අතුරු ගිරියට එන්න අහන් ඉන්න විතරයිලු තියෙන නිකන් නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මේ ජාත පඤ්ඤා කියන ගුණය තියෙනවා. ජාත පඤ්ඤා කියන්නේ උප්පත්තියෙන්ම විමසුම් බුද්ධියක් තියෙන මිනිස්සේ අධ්‍යාත්මය ගැන බාහිරය ගැන මොකද විමසුම් බුද්ධයක් තියෙන කෙනෙක් අවබෝධ කරගන්න කෙනෙක් පරිවර්තනය වෙන කෙනෙක්. සමහර අයට විමසුම් බුද්ධිය තියෙනවා. විමසුම් බුද්ධියෙන් කරුණුත් අඳුන ගන්නවා. නමුත් පරිවර්තනය වෙන්නේ නැත්තම් ඒ ධර්මයේ දකින්නේ නැහැ. ඒ කියන්නේ සමහර අයට ගවයෝ ඉන්නවා, කිරි දෝනවා, කිරි දෝලා විකුණන අය කිරි අනුභව කරන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔබත් අර නිකන් හරම් බලා ගන්න ගොපල්ලෙක් වෙන්න එපා. මේ ධර්මයේ රස විඳින්න. අද කරන්නේ මොකද්ද? ගොඩාක් අපි හාමුදුරුවෝයි අපි දායකයෝ ටික එකතු වෙලා හොඳට නේද ධර්මයේ රැක ගන්නව බලා ගන්නව. හැබැයි කිරි ඕ කිරි යුරෝපයේ ඉන්න කට්ටිය කන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා භාවනා කරලා අවබෝධ කරගෙන යනවා. මේ අපි ගොඩක් අඩුයි. අපි හරක් ටික බලා ගන්නවා. පන්සල් ටික බලා ගන්නවා. එසා ඔබ කිරි කන කෙනෙක් වෙන්න ඕන. අනුභව කරන කෙනෙක් වෙන්න ඕන. ධර්මයේ රසය විඳින කෙනෙක් වෙන්න ඕන. අපාබියෙන් නැද්ද මේ පුතඥයයට නැද්ද අපාබිය? අපාබිය තියෙන්න ඕන. අපාබිය තියෙනවා. එතකොට මේ අපාබියෙන් වළකින්න ඕන. ඒ වගේ මේ අපාබියෙන් වළකීම කල් දාන්න එපා. මොකද මැරෙන දවස කවද්ද කියලා කියන්න බෑ. දැන් පෞගේ දවසක මම එක තොරතුරක් ඇහුවා. අර හමුදා සෙබළු කීප දෙනෙක් කරන්ට් එක වැදිලා මිය ගියා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ රිය පුහුණු වෙන ගමන් එක්කෙනෙක් ටිකක් දුර පුහුණු වෙලා අනිත් එක එයා කියනවා ඔබ දැන් ගන්න වාහනේ අතට කියලා එක තැනක නතර කළා. නතර කළා. රෑ ඉස්සරහින් බහැලා ඇවිල්ලා මේ පැත්තට නගින්න හදනවා. මෙයා ඒ පැත්තෙන් ඇවිල්ලා වාහනයට ගොඩ වෙන්න හදනවා. ඉතින්න කරන්ට් වයර් එක කඩාගෙන වැටුණා. වැටුණ තැන එතන කීප දෙනෙක් මිය ගියා. ඉතින් අපිට මොන හේතුවකින්ද මේ තරුණ ජීවිත නේද? යුද්ධ නැහැ, ප්‍රශ්න නැහැ, මොකක්වත් නැහැ, රියානතුරුත් නැහැ. මේ පාරයින තියෙන කරන්ට් වයර් එක ඇඟට කඩාගෙන එන මොනම හේතුවක්වත් නැතුව. එහෙම නම් අපිට කියන්න පුළුවන්ද අපේ මනසට ඔබ කියලා දෙන්න කොච්චර ස්ථාවරයි කියලා කිව්වත් ස්ථාවර නැහැ. ඒකට දවසක් කියන්න බෑ. ඒ නිසා තනකොළ ගහේ අග තියෙන පිරිබිඳුව කුලඟට වැටෙන්නත් පුළුවන්, සතෙක් ගමන් කරොත් වැටෙන්නත් පුළුවන්, ඉර පායනකොට වැටෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ වගේ තමයි මනුස්ස ජීවිතය. ඒ නිසා මම මේක අප්‍රමාදීව තේරුම් ගන්න ඕන. පුජ්‍යලේක් දිහා ගරු කරගෙන බලාගෙන මේ පුජ්‍යලේකගේ බණක් අහනවායි කියලා තේරුම් ගන්න එපා. මේක පුජ්‍යලේකගේ බණක් නෙමෙයි. ඔබ තේරුම් ගත යුත්තේ ධර්මයයි. ආනන්ද හාමුදුරු නොවේ. පැහැදිලිද? ආනන්ද හාමුදුරු නොවේ ඔබ තේරුම් ගත යුත්තේ. ඔබ තේරුම් ගත යුත්තේ ධර්මයයි. බුදු හාමුදුරුවොත් නෙමෙයි තේරුම් ගත යුත්තේ. යොදම්මම් පස්සති. ඔබ ධර්මය තේරුම් ගන්න ඕන. එතකොට බුදු හාමුදුරුවෝ තේරුම් යයි කියන කතාව දේශනා කර ඒක එතරම් දෙන්නේ ප්‍රමුඛතාවය යොදම්මම් පස්සති. ඔබ ධර්මය දකින්න. එහෙමනම් ඔබට විචිකිච්ඡාවක් නැතුව, ප්‍රශ්නයක් නැතුව, පුජ්‍යල මතවාදයක් නැතුව මේකට ඇහුම්කන් දෙන්න හැකියාව තියෙන්න ඕන. නේද? දැන් පුජ්‍යල මතවාදයෙන් අහන්න ගියොත් එහෙමනේ. එතකොට අපිට බෑ. දැන් සමහර අය ඉන්නෝනේ මොනවා කිව්වත් ආ මේ අපේ නෝනගේ කතාව. මොනවා කිව්වත් ආ මේ අපේ මහත්තයගේ කතාව. නේද? එහෙම වෙන්න බෑ. නේද? මොනවා කිව්වත් මේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ කතාව. ඒක නිසා ඉතින් අත්හරින්න බෑ. ආයි වෙන ආගමක කෙනෙක් කිව්වොත් එහෙම ආ ඒක වෙන ආගමක කෙනෙක්ගේ කතාවක්. ඒක ඒ නිසා අපිට පිළිගන්න බෑ. එහෙම නෙවෙයිද මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්ට එන්න එපා. අතිශයින්ම දුර්ලභ වූ, අතිශයින්ම ප්‍රඥාවන්ත වූ ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව මම මේක රහසිගතව තේරුම් ගත යුතු සමූහයක් ඇදෙල උත්තරයක් හොයාගන්න බෑ. නේද? දැන් සමහර වෙලාවට අපි ඉස්කෝලේ, විශ්වවිද්‍යාලේ ගුණ ගද්දි නේද පිටපත් කරගෙන කොපි ගහගෙන ඉගෙනගෙන ඔහොම කරන්න පුළුවන්, විභාග ලියන්න පුළුවන් පේපර් දාගෙන. මේක එහෙම කරන්න බෑ. මේක කොයිබින් හරි කරුණ හරි අරගෙන තමන් අධ්‍යාත්මික පරිවර්තනයකට පත්විය යුතු මිසක් එසේ නැතිව උත්තරයක් හොයාගන්න තියෙන දහමක් නෙමෙයි. සතෙක් පුජ්‍යලයක් නැහැ කියලා පිළිගැනීමක් ඇති කරන්න නෙමෙයි ඔබට තියෙන්නේ. ඔබ තුල සතෙක් පුජ්‍යලයක් නැති වෙන්න ඕනේ. නේද? සතෙක් පුංජලෙක් හැඩයට පිහිටියා කියලා ඔබ දැනගන්නේ කොහොමද? කරත්තේ කර තියාගත්ත බර ඔබට දැනෙනව ඇති. ඒක තමයි සතා පුජ්‍යලයාගේ ස්වභාවය. එතකොට සතා පුජ්‍යලයා කියන ස්වභාවයේ ඉන්න හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කවුරු වගේද? ගුණෙක් වගේ කියලා. ඇයි ගුණෙක් බර ඇදගෙන යනවා? මේ සත්‍ය පුජ්‍යලයා කියන කෙනත් අනුන්ගේ බඩුව ඇදයි යන්නේ. ගුණා කරන්නේ මොකන්ද? තමන්ගේ බඩුව ඇදයි යන්නේ. කරත්තේ තමන්ගේද? නෑ, කරද තියෙන බඩු තමන්ගේද? නෑ, අනුන්ගේ බඩු ඇදයි යන්නේ. ඒවල සත්වයා පුජ්‍යලයා මම මගේ ආත්මය කියලා ගත්ත කෙනත් ඇදයි යන්නේ. තමන්ගේ බඩුද? නෑ, අනුන්ගේ බඩු තමන්ගේ කියලා හිතාගෙන ඇදයි යනවා. මගේ නොවන ශරීරය මගේ කියලා හිතාගෙන ඇදගෙන යනවා. මගේ කියලා නොවන වස්තුව, ධන සම්පත් මගේ කියලා හිතලා ඇදගෙන යනවා. මගේ නොවන ඉඩකඩම් මගේ කියලා හිතලා ඇදගෙන යනවා. මගේ නොවන ස්වාමි භාර්යාව, ඥාති දරුවෝ මගේ කියලා ඇදගෙන යනවා. දැන් කියන්නේ මේක අතහැරලා දාන්න කියන එක නෙමෙයි. මේක තේරුම් කරගන්න තමන් ළඟ තියෙන අවිද්‍යාත්මක ගොංකම. ඔය ඔක්කොටම වඩා බරක් බුදුහාමුදුරුව ඇද්දා. රාධාන් වහන්සේලත් ඇද්දා මේ සමාජය තුළ, මේ සංස්කෘතියට, තමන්ගේ ඥාතියුන්ට. හැබැයි ඇද්දේ ධර්මානුකූල ක්‍රමවේදයකින් හා යථා අවබෝධයකින්. එතකොට ඒකෙන් නිදහස් වෙලා. දැන්වනේ අවබෝධයෙන් ගෙනියපු කෙනයි අනවබෝධයෙන් ගෙනියපු කෙනයි. අල්ලේ තුවාලයක් නැතුව විසගෙනිච්ච කෙනයි අල්ලේ තුවාලයක් ඇතුව විසගෙනිච්ච කෙනයි අතර තියෙන වෙනස. දෙන්නම විසගෙනිච්ච. හැබැයි ආතන් වහන්සේලා අල්ලේ තුවාලේ නැතුව ගෙනිච්චේ. පුතඥය ගෙනියන්නේ අල්ලේ තුවාලේ ඇතුව. ඒකෙන් විස ශරීරගත වෙනවා. උන්ට හානියක් සිද්ධ වෙනවා. ඒකයි තියෙන ස්වභාවය. මේ ධර්ම කරුණු ගැඹුරින් තේරුම් කරගන්න, තේරුම් කරගන්න නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ ළඟ තිබුණු ප්‍රධාන සාධකේ මිහිඳු මහරහතන් වහන්සේ දුටුවා. ඒ දුටුව නිසාම තමයි මුලින්ම ඇවිල්ලා චූලහස්ති පදෝපම සූත්‍රය දේශනා කරේ. මේක එකවර පිළිගන්න එපා, අදහන්න එපා, මේක විමසන්න, අවබෝධ කරගන්න කියන වචනය අවධාරණය කළේ. ඒ නිසා මේ ඇත්තන්ට හැමදාම අර දේශනේට කලින් චූලහස්තිපබල සූත්‍රය මතක් කරන්න ඕන. අපේ අය හරි ඉක්මනින් නිගමනවලට පත් වෙන්න, විශ්වාසවලට පත් වෙන්න හරි සාර්ථකද නැද්ද? හරිම දක්ෂයි. ඒ නිසා මේ රටේ දේශපාලනය කරන්නත් පුළුවන් බුරු කාර්යයන්ට, හොඳට ආගම් ව්‍යාපෘති හදන්නත් පුළුවන් හොඳ පට්ටපල් බුරු කියනවා නම්. හොඳයි, දේශපාලනේ රජ වෙන්න ඕන බලන හැමවතාවම හොඳටම බොරු කියපු කට්ටිය නෙමෙයිද කියලා. හොඳටම පට්ටබල් බොරු කියපු කට්ටිය. මේ රටේ ජන විඥානේ එච්චර ගැඹුරු භාවයක් නැහැ. ඒකයි ස්වභාවය. ඒක තමයි ධර්මයේ කෙරෙහි යොමු වෙන්නේ. ඒකමයි විමසුන් බුද්ධිය හරි අඩුයි. දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ කියලා කිව්වහම ලංකාවේ මට හිතන භාගයක් විතර විශ්වාසයට බැඳුනද නැද්ද? බැඳුනා. ගියාද නැද්ද ට්‍රිප් එක බලන්න? ගියා. මාවත් එක්කන් ගියා කට්ටිය. මාව වෙන් කළම එකගෙන ගියා වාහනයක් අරගෙන වේදන් කරවල. මේ මන් දන්නෙත් නෑ. ඉතින් මට විශේෂයෙන්ම මේක පෙන්නන්න. ඉතින් මං ගියාට පස්සේ තේරුම් කරගත්තා මේ මිනිස්සුන්ට පුදුම පිස්සුවක් තියෙන්නේ කියලා. ඔව්, ඉතින් ඒක තමයි කියන්නේ. ඒකේ උන්වහන්සේ අත්හදා බැලීමක් කරන්න මේ රටේ කොච්චර මොඩියෝ ඉන්නවද කියලා. දැන් ওই දිනෝපදේශපාලඥයෝම කියන්නේ දැන් මොකද්ද කියන්නේ? මේ රටේ මිනිස්සු තරම් මෝඩයෝ, මෙච්චර රටක් නිදහස් කරලා දීපු අර රාජ්‍ය නායකයාට එහෙම ගොලා නම් අපිට කොහොම කරයිද කියලා අහන්නේ. ඒක තමයි ඇති. ඒක තමයි ස්වභාවය. ඈ ඒක තමයි මේ ස්වභාවය. හරි ඉක්මනින් මෝඩ කරවන්න පුළුවන්. මෝඩ මතවාද ඇති කරන්න පුළුවන් මේ මනුස්සයන්ගේ බුද්ධිය. විමසුන් බුද්ධිය අන්තිමයි, බිඳුවයි. ඒ නිසා උප්පත්තිගතව එන ඒ ස්වභාවයෙන් එන ඥාති පඤ්ඤා ගතිය තියෙන්න ඕන. ඒ අයට තමයි හැකියාව තියෙන්නේ ධර්ම අවබෝධය කරගන්න. හැමදේම විමසා තව කෙනෙක්ගෙන් දැනගන්න උත්සාහ කරන වෙනුවට ඔබ උත්සාහ කරන්න ඔබගෙන්ම බොහෝ දෑ විමසාගෙන තේරුම් ගන්න. අපි අපෙන් විමසුවා. දැන් ඔය සත්සතියේදී පෙන්වන එක අවස්ථාවක දිනේ රුවන් සක්මන් කරන අවස්ථාව කියලා දැන් ගියොත් වජිරාසනේ ළඟම මෙහා පැත්තෙන් තියෙනවා ඒ සක්මන් කරපු ඒක හසේ සක්මන් කළා කියලා චිත්‍ර කලාකරුවා ඇඳත් බිම තමයි සක්මන් මළුව නම් හදලා තියෙන්නේ. එහෙමද නැද්ද? බිම හදලා තියෙන්නේ. බිම උතන සක්මන් කළේ බිම. හැම අහසින් යන කතාවක් නැහැ. බිම සක්මන් කළා. ඒ අහසේ සක්මන් කරනවා කියන එකෙන් අදහස් කරේ අධ්‍යාත්මික කාරණයක් කියන එක පෙන්නන්න. තේරුණාද? අහසේ සක්මන් කරනවා කියලා පෙන්වන්නේ අධ්‍යාත්මික කාරණයක් කියලා පෙන්නන්න. එළවෙන අහසේ සක්මන් කරන දෙන්නේ බුදු කෙනෙක් මවාගෙන බුදු කෙනෙක්. ඒ කියන්නේ තමන්ම තමන්ගෙන් විචාරනවා. දෙන්න කතිකාවක් කරනවා. ඒක පාර්ශිකව සිටපු කෙනා පාර්ශව දෙකකට බෙදුනා. එකක් සාංසාරික බුදු කෙනා. අනිත් කෙනා තමයි මේ ලෞතුරා ඕ බුද්ධත්වයේ කරා යන සම්මා සම්බුද්ධත්වයේ කරා යන කෙනා. එහෙම නැත්නම් ලෞකික ඥානයයි ලෝකෝත්තර ඥානයයි ඔන්න බුදුවරු දෙන්නේ. එක්කෙනෙක් ලෞකික ඥානයෙන් තියෙන. දැන් අපිටත් තේන්නේ ලෝකෝත්තර බුදුහාමුදුරුවද? නෑ, ලෝකෝත්තර බුදුහාමුදුරුවෝ පේන්නේ මාර්ගඵලලාභීන්ට පමණයි. අනිත් සියලුම කෙනාට බේනේ ලෞකික බුදුහාමුදුරුව. ලෞකික බුදුහාමුදුරුව ගමන වඩින දිහා බල්ලා සතුටු වෙනවා. ලෞකික බුදුහාමුදුරුවන්ගේ ශරීරය ලස්සන බලලා සතුටු වෙනවා. ලෞකික බුදුහාමුදුරුවන්ගේ කතා බහ ගැන හිතලා කල්පනා කරනවා. එහෙමයි. නමුත් කල්පනා කරලා බලන්න ලෝකෝත්තර බුදු කෙනෙක් දකිනවා රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා. මාර්ගඵලලාභීන් වහන්සේලා ලකින ඒ ලෞතර බුදුහාමුදුරු ලෝකෝත්තර බුදුහාමුදුරු දානවලඳන කෙනෙක් නෙමෙයි. තේරුණාද? සැතපෙන කෙනෙක් නෙමෙයි, වැඩ ඉන්න කෙනෙක් නෙමෙයි, දේශනා පවත්වන කෙනෙක් නෙමෙයි ඒ ලෝකෝත්තර බුදුහාමුදුරු. අප්පටිම බුදුහාමුදුරුවෝ කිව්වේ අන්නේ යාට නේද? අප්පටිම කියන්නේ ඒ කාලෙත් තිබුණ ෆොටෝ ගහනව වෙනුවට ප්‍රතිමා නෙළුවනේ. පුජ්‍යලයාට අනුව චිත්‍ර කලාකරුවෝ හරියට සිටියා ඒ කාලේ. ඒ කාලේ කරන්නේ තමන්ගේ චිත්‍රයේ හොඳ සිත්තරෙක් ලවා අන්දව ගන්න එක. ෆොටෝ කර්මාන්තය හැටියට ඒක තමයි කෙරෙන්නේ. තමන්ගේ රූපේ අන්දව ගන්නවා සිත්තරෙක් ලවා. එතකොට අප්පටිම, ඒ කියන්නේ පින්තූර ගහන්න බැරි බුදුහාමුදුරුවෝ, චිත්‍ර අඳින්න බැරි බුදුහාමුදුරුවෝ, ප්‍රතිමා අඳින්න බැරි බුදුහාමුදුරුවෝ දකින්නවා. ඇයි? අසංකාරික නිසා, නිරෝධ සහගත නිසා, ලෝකෝත්තර නිසා, අකාලික නිසා ෆොටෝ ගහන්න බෑ. අකාලිකත්වයේ ෆොටෝ ගහන්න බෑ. දැන් මේව තේරෙන්නේ නැහැ කියන කිසි කෙනෙක් අත්හරින්න එපා. මේ බණනම් වැඩක් නැහැ. මෙලෝ සංසාරේ දෙයක් තේරෙන්නේ නැහැ අපිට. මට සිරිපාද කන්ද පොඩි කරන්න බෑනේ. දැන් මට මේක සමහර අය කියනවා ස්වාමිනාස ඕම කිව්වාම තේරෙන්නේ නැහැ නේ, පොඩ්ඩක් සරල කරන්නකෝ. පින්නතුනේ මට ආතරයිටිස් කියලා කිව්වට මට සිරිපාද කන්ද මිටි කරන්න බෑනේ. පුළුවන්ද? ඒ ආතරයිටිස් වලට බෙහෙත් අරගෙන හරි හෙමින් හෙමින් බඩගාලා යනවා හරි ඒ ගමම්මග යනවා ඇරෙන්නට ඒ මහරහතන් වහන්සේලා වැඩි මග මට කුඩා කරන්න පුළුවන් කම නෑ. කුඩා කළොත් ඒක සිරිපාදිකන්ද නෙමෙයි. එහෙමනම් ඉතින් මේ කිට්ටුව පහල තියෙන කොරතොට ගල් කන්දට වගේ තමයි දක්වන්නේ. එහෙම ඉතින් කරන්න බෑ මේක. ඒ නිසා ධර්මයේ තේරුණා නොතේරුණා වේවා ඒ දුර ඒ ගමම් මගම කියන්න ඕන. එක එක්කෙනාට එක එක දුර හදන්න බෑ. එහෙම කරන්න බෑ මේ සෙරප්පු සයිස් වගේ. ඉතින් හැමෝම මේක කෙසේ කෙසේ හෝ තේරුම් ගත යුතුයි. තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නට ඕනේ. ඒකයි ස්වභාවය. හැමෙන් කැපවීමෙන් ඒකට මාර්ග ටික පෙන්වලා තියෙනවා. පෙන්වතුන්ට කල්යාණ මිත්‍රත්වයේ පුළුවන් තරම් ආශ්‍රය කරන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, ඕ යෝනිසෝ මනසිකාරේ ඇති කරගන්න, ධම්මානුධම්ම ප්‍රතිපත්ති ඇති කරගන්න. ওই නොතේරෙන කම යම් දවසක තේරෙනවා කියන தത്വයට පරිවර්තනය වෙනවා. සමහර අය ප්‍රකාශ කරලා තියෙනවා ස්වාමින් වහන්සේ අපි අවුරුදු 5ක් විතරම කඩ දිහා බලන් හිටිය විතරයි, ඔහි අහන් හිටිය විතරයි අපි දන්නේ නැහැ මෙච්චර ධර්මයක් මේ දේශනා කරනවා කියලා. පස්සේ තමයි තේරුනේ මෙච්චර කාලයක් අපිට මීහරක් කී කියා මේ අමඳුරු කිව්වේ මෙච්චර වටින ධර්මයක් කියලා අපි දැනගත්තා ඊට පස්සේ. එනිසා එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ ධර්මයේ පිළිබඳව හරි ශ්‍රද්ධාවක් ඇති වුණොත්. මේ ඒකාන්ත වශයෙන්ම නිවන් මගයි, මේ අවබෝධයෙන් දේශනා කරන මගයි, මේ හුදෙක් පොතපතේ තියෙන දේ මතකයට අරගෙන මතක බණක් කියීමක් නොවේ කියන යම් ශ්‍රද්ධාවක් ඇති වුණොත් අනිවාර්යෙන් විමසුන් බුද්ධියෙන් මේක තේරුම් කර ගන්න, මේක අවබෝධයෙන් දේශනා කරන බණ. එනිසා අවබෝධයෙන් දේශනා කරනවායි කියලා වුණාම පුජ්‍යලයාව මේ පාවඩ එලෙලා වන්දනා කර කර කකුල් හොද හොද උඩින් තියාගෙන මේ සාදුනාද දෙන්න අවශ්‍ය නැහැ. දැන් මම මෙහෙට වඩින උපාවඩ දෙනවද? මට කවුරුද කකුල් හොදන්නේ? කකුලුත් නැහැ. මම්ම කකුල් දෙක හොදාගන්නේ නේද? ඉතින් එහෙමයි. ඒ නිසා පින්නතුන් ඒ විදිහට කල්පනා කරන්න. එහෙනම් පුජ්‍යලයා වරුණා කිරීම සඳහා හෝ උසස් සත්‍යයක් ඇති කර ගැනීම හෝ ගරු සැලකිල්ලක් ලබා ගැනීමට හෝ නෙමෙයි, ඔබේ අවබෝධය ස්ථාවරව කරගන්න. දැන් අපි කිව්වා මේක හොඳයිනේ. දැන් සහතික වෛද්‍යවරයෙක් යාගේ සහතිකලත් සහතිකේ ඉස්සරහා ගහලා තියෙනවා. මොකටද හේතුව? අනිත් අයට විශ්වාසයක් ඇති වෙන්න මෙයා මේ වෛද්‍ය උපාධියක් තියෙන මේ වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් කියලා. ඉතින් මාත් ඒ සහතිකේ පොඩ්ඩක් කියන්න වෙනවා. මොකද හේතුව? මමත් මේ බුදුරජාණන් වහන්සේගේ දුකට වේදාහනම් කියන වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්. සංසාරයේ දුකට වේදාහනම් නේද? සත්හට දුකට වේදානම් කියන ඒ වෛද්‍ය සංගමේ ලියාපදිංචි වෛද්‍යවරේ. ඒ නිසා ඔබ මෙහෙත් හරියට පාවිච්චි කරන්න. ඒකාන්ත වශයෙන් ඒ දුක් නැති කර ගන්න, දුරු කර ගන්න හැකියාව තියෙනවා. මේ ධර්මයේ නෙමෙයි පින්නතුන්ට මේ ඔය දුන්නක් ඉහිතලයක් දීලා ඉලක්කයට විදින තරඟ තියෙනවනේ. සාමාන්‍ය විනෝදාංශ තියෙන තැන්වල නේද, මේ කානිමල් වල එහෙම. ඉතින් ඇත්තටම ඔබට මේ ඉහිතලෙන් විද ගන්න හැකියාව ලැබුණද ඉලක්කයට? බැරි වුණා. ඒ දෑතේ හුරුව නැති නිසා, ඒක ඇසේ නුවණේ හුරුව නැති නිසා. එහෙමනම් මේ ධර්මයේ නැමැති අස්ලොන් ගහක් 16කට පලා කොටසක් තබා අමාවක දවසක විදුලි එළියෙන් අස්ලොන් ගහ දෙපළවන්නට විදින්නාසේ කෙසේ ඒ ඉලක්කය ලබා ගම්ද? එහෙමනම් එයට ඔබ බොහෝ ප්‍රගුණ කිරීම කළ යුතුයි. කොයි වගේද? අර ඔලිම්පික් තරගාවලියකට පුරුදු වෙන තරඟකරුවෙක් සුසන්තිකා මීටර් 100 දුව ගන්න කොච්චර පුහුණු වීම කළාද? ඒ තරම් පුහුණු වීම කරන්නකෝ. ඇයි උදේ කීයට අවදි වුණාද කියලා අහන්නකෝ. දවසේ පැය කීයක් පුහුණු වීම කළාද කියලා අහන්නකෝ. බලන්න ඔය තරඟේ දිනන්න නේද ලෝකේ දෙවෙනියට පස්සේ තේරුණානේ. ඒ දෙවෙනියට තේරෙන්නේ ඇයි කොච්චර පුහුණු වීම කළාද කියලා අහන්නකෝ. කොච්චර කායික විඩාව, පීඩනය, ඇඟේ දුක, වේදනාව දරාගත්තද කියලා අහන්නකෝ. නේද? ඒක තමයි. ඒක තමයි කැපවීම. ඒක තමයි කැපවීම. ඕනම ජයග්‍රහණයක් තුල ඒ කැපවීම තියෙනවා. ඒ මහන්සිය තියෙනවා. පිනට ලැබෙන්නේ නැහැ. කිසි දෙයක් ඔය ලොඩක් අපේ මිනිස්සු කම්මැලි කරගන්න හේතුව තමයි දෙයියොන්ගේ දෙයියෝ දෙනවා. ඒකත් කම්මැලි වෙන්න හේතුවක්. ඊළඟට තමයි පිනට පවට මේව ලැබෙන්නේ. ඒකත් ඒ මුලාවක්. ඒ එහෙම දේවල් නැහැ. පෝසත් වෙන්නේත් පින. ඒක පිනලු. එහෙම දෙයක් නැහැ. උගත් වෙන්නේත් එහෙම පිනලු. එහෙම නැහැ. කොහොම තමන්ගේ තියෙන කැපවීම මතයි, උත්සාහය මතයි, අර සතර සම්‍යප්පදාන එය මතයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ කීබේ ලැබෙන දෙයක් කියලා කියන්න තිබ්බනේ. ඒ නිසා පුජ්‍යලයාගේ මහන්සිය කැපවීම විශ්වාස කරන්න. සම්මර්ෂණ ඥානය අනිවාර්යෙන් අවශ්‍යයි. විමසුම් බුද්ධයෙන් අහන. අපි අහනකොට මට මතකයි ඒ කාලේ මගේ මෙන්න මෙහෙම නල්ල රැලි ගහගෙන මම අහන්නේ. මෙහෙම උඩට රැලි ගහනවා, මෙහෙම රැලි ගහනවා, ඇස් දෙක වටේ කැරගෙනවා. ඒකට හේතුව මොකද? එයා විමසනවා. ඕනම දෙයක් සාමාන්‍ය අපිට එච්චර මතක නැති දෙයක් එහෙම වුණොත් අපි මොකද කරන්නේ? නල්ල රැලි ගහලා ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා නිකන් උඩ බලලා වගේ නිකන් ඩිංගක් වෙලා වර්ගන නේද ඒ දේ කියන්නේ නේ? මතක හැටියට මට මේක වෙන්නේ නැති ඒ නම්බරේ මේක වෙන්නේ නැති මෙයා වෙන්නේ නැති කියලා අපි මතක් කරලා කියන්නේ. ඒකට හේතුව ටිකක් අවධානයෙන් බැලීම. ඒ අවධානයෙන් බැලීමට කියන සම්මර්ෂණය, විමර්ෂණය, විදර්ශනාව කියලා කියන්නේ ඒකට. දැන් මෙහෙම ශ්‍රද්ධාව උපරමයට යන හාමුදුරුව සත්‍ය අවබෝධයෙන් කියන්නේ අය බොරු කියන්නේ ඔක්කොම හරි ඔකේ අපිට තියෙන පාඩුව අහගෙන ඉන්න විතරම වෙන වැණියන් කලුවන් වැණියන් කීකේ වැණි වැණි ඉඳලා නැගිටලා යනවා. ආයි ඊළඟ දේශනේ තියෙන දවස ලියා ගන්නවා. ආයි යනවා. ආයි ඉතින් වැණියන් කලුවන් වැණියන් කියලා ආයි වැණි වැණි ඉන්නවා. ඉතින් කලුව වැණි වැණි ඉඳලා හෙට පොච්චේලා යනවා දන්නේ නැහැ. විමසුම් බුද්ධිය අවශ්‍යයි, සම්මර්ෂණ ඥානය අවශ්‍යයි. ඒ සම්මර්ෂණ ඥානයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න, විදර්ශනා ඥානයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න පින්නතුන්ට අවශ්‍ය කරන සියලු බලයන් ශක්තියන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.